ලෝතුරු තථාගත බුදුමුවින් දෙසාවදාළ උතුම් ආර්ය මාර්ගය වඩමින් සසර දුක සංසිඳමින් ස්වයං ඥාණයෙන්ම යථා සත්‍ය අත්දකිමින් මෙලොව ගැන පරලොව ගැන නිවන ගැන ලෝක සත්වයාට දේශනා කරන ශ්‍රමණ උතුමෝ ලොව බොහෝ විරලුවත් මේ පින්බිම තවමත් එවැනි පූජනීය යතිවරයාණන් වහන්සේලාගෙන් හිඟ නැත. මේ පින්බිමේ තවමත් නිර්මල බුද්ධ භාෂිතය පිළිරැව් තිබින් නැත. මහා රහතුන් වැඩි මඟ ඔස්සේ දාම් පොත් පෙළ ඔස්සේ සහ ධර්ම දේශනා ඔස්සේ දාම් මඟ යළි යළි මතු කර දක්වමින් ලෝකානුකම්පාවෙන් මිනිස් වර්ගයා වෙත අපමණ වැඩ සලසන්නා වූ අති පූජනීය රාජකිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයන්න් වහන්සේද මෙපින් බිම පහළ වූ එවැනි තවත් පූජනීය හෙළ මහා යතිවරයෙකි. දෙරණ මාත්‍යචාලයේ ගෞරවනීය ආරාධනයකට අනුව වෙසක් පොහොය නිමිත්තෙන් විශේෂිත ධර්ම දේශනාවක් පැවැත්වීමට උන් වහන්සේ එකඟත්වය පළ කළේද තමන් වහන්සේට විවේක නිශ්චිත සමවත් සුවයෙන් වැඩ සිටිය හැකි කාලය අන්‍යයන්ගේ හිතසුව පිණිස යොදවනු පිණිසමය. එබැවින් අති දීර්ඝ සංසාරය තුළ බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යයෙකු වී නිර්මල බුදුබණ අසන්නට ලැබෙන මේ අති දුර්ලභ ක්ෂණ සම්පත්තියෙන් උපරීම ඵල නෙලා ගන්නට ශ්‍රද්ධාවන්ත වීර්යවන්ත ප්‍රඥාවන්ත සියලු සත්පුරුෂයන්ට මාහැඟි දහම් අවකාශ විවර වේවා යන්න අදවැනි සුපින්බර බොහෝ දිනයක ටීවී දෙරණ අප සැමගේ හදවත රැඳුණු ඒකායන පැතුමයි. සාධුකාරයක් දෙන්න. උතුම් වූ පංචශීලය සමාදන් වීම සඳහා ශබ්ද නගලා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පුන්නං, පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුස්සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරා මේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත. අප තෙලෝකුරු බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව සහ මහා ප්‍රඥාව පිළිබඳ ධර්මානුකූල විග්‍රහය. දැන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි සද්ධාව කියන කාරණේදී අපි මුලින්ම දකින්න ඕනේ චතුරාර්ය සත්‍ය කියන අර්ථය. තේරෙනවද? චතුරාර්ය සත්‍ය කියන්නේ මේ ලෝකේ තියෙනා වූ සත්‍යයන්ගෙන් පරම වූ සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය කියන කාරණය. තේරෙනවද? එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඛ කල්ප ලක්ෂ ගාණක් පාරමී දම් පුරලා යම් දවසක අදවැනි වෙසක් පුර පසළොස්සක පොහොය දවසක ඒ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන අවබෝධ කරගන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය. තේරෙනවද? එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය ධම්මචක්ක පවත්වන සූත්‍රය හරහා තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකයාට දේශනා කරන්නේ. එනිසා චතුරාර්ය සත්‍යයේදී මහත්යෝ බුදුරජාණන් වහන්සේ මුල්ම ආර්ය සත්‍ය හැටියට හඳුන්වන්නේ මොකද්ද? දුක කියන කාරණය. දුක සත්‍ය. තේරෙනවද? එතකොට දුක කියලා කියන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක. තේරෙනවද? එතකොට මේ සෑම දුකක්ම අපි තුල තියෙනවාද නැද්ද? අපි තුල තියෙනවා නේද? එහෙනම් දුක කියන කාරණේ දැන් අපිට ප්‍රකටයි. තේරෙනවද? දුක කියන කාරණේ ප්‍රකට නම් බුදුරජාන් වහන්සේ දෙවෙනි ආර්ය සත්‍යයේදී අපිට දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාවයි කියන කාරණේ. තේරෙනවද? දැන් දුක කියන කාරණේ අපිට ප්‍රකටයි. දුකට හේතුව කුමක්ද? තෘෂ්ණාව කියන කාරණේ. තුන්වෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා. දුක කියන කාරණේ ප්‍රකටයි. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ ප්‍රකටයි. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ ප්‍රකටයි. හතරවෙනි ආර්ය සත්‍යයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයයි කියලා. තේරෙනයි? එහෙනම් දැන් අපිට දුක කියන කාරණේ දැනෙනවා නම් මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් නිසා සකස් වෙන දුක අපිට දැනෙනවා නම් ඒ වගේම ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍රියන්හා එක්වීමේ දුක අපිට දැනෙනවා නම් පංච උපාදානස්කන්ධයේ නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන දුක අපිට දැනෙනවා නම් අපි මොකද්ද කරන්න ඕනේ? අපි කළ යුත්තේ මොකද්ද? දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාවෙන් බැහැර වෙනවා. තේරෙනවද? දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව බැහැර කරන්න වෙනවා. එතකොට තෘෂ්ණාව බැහැර කරන්නා වූ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. තේරෙනවද? එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් අප්‍රමාණ වූ දසපාරමී ධර්මයන් පුරලා, තේරෙනවද, මේ ලෝකෙට පහළ වෙන්නේ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෙට දේශනා කරන්නේ. ඒතොර ධර්ම මාර්ගය කියලා කෙනෙක් ඇහුවොත් මොකක්ද අපි කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්නා වූ ප්‍රමාණයට මොකද වෙන්නේ? අපෙන් තෘෂ්ණාව අඩු වෙනවා. තෘෂ්ණාව අඩු වෙන ප්‍රමාණයට මොකද වෙන්නේ? අපෙන් දුක තුනී වෙලා යනවා. එහෙමනම් මේ දුක කියන කාරණේ අපිට ප්‍රකට නම් ඒ දුකෙන් මිදීම උදෙසා අපි කළ යුතු ප්‍රධානම කාර්යය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කිරීම. තේරෙනවද? අද වැනි වෙසක් පුර පසළොස්සක පොහේ දවසකදී බුදුරජාණන් වහන්සේ උදෙසා ඔබට කළ හැකි ශ්‍රේෂ්ඨම ආමිස වේවා ප්‍රතිපත්තිමය වේවා පූජාව කියන්නේ මොකද්ද? තමන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අද දවසේ ගමන් කරනවා කියන කාරණේ. නමුත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගමන් කරන්න පෙර ආතුව අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්න වෙනවා. තේරෙනවද? මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්න කාරණා තුනක් අපිට අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කාරණා තුන තමයි, පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය, දෙවෙනි කාරණේ තමයි සද්ධර්ම ශ්‍රවණය, තුන්වෙනි කාරණේ තමයි ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම නැත්නම් යෝනිසෝ මනසිකාරය. තේරෙනවද? මෙන්න මේ කාරණා තුන තමයි අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරන්නේ. අපි කියමු කෙනෙකුට කල්යාණ මිත්‍ර ආශ්‍රයයක් තියෙනවා, එයාට සද්ධර්ම ශ්‍රවණයත් ලැබෙනවා. නමුත් එයා ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න අදක්ෂ නම් එයාට කවදාකවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්න බැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී අන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගන්නවා. තේරෙනවද? එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනා ගත්තාට පස්සේ එයා මොකද කරන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයටත් ඇතුල් වීමේ නිවැරදි දොරටුවක් තියෙනවා. ඒ නිවැරදි දොරටුව තමයි සම්මා දිට්ඨිය කියන දොරටුව. තේරෙනවද? සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් බැහැර වෙලා බාහිර දොරටුවලින් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුල් වුණොත් අනිවාර්යෙන්ම ආරෂ්ඨාංගික මාර්ගය වැඩෙන්නේ මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට. තේරෙනවද? එතකොට එහෙනම් ආරෂ්ඨාංගික මාර්ගය අපි දැන් හඳුනාගත්තා. කුමකින්ද හඳුනාගත්තේ? කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින්, සද්ධර්ම ශ්‍රවණය තුලින්, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුලින් ආරෂ්ඨාංගික මාර්ගය හඳුනාගත්තා. හඳුන්න දැන් ආරෂ්ඨාංගික මාර්ගයට අපි සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතුල් වුණා. තේරෙනවද? එතකොට සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ඇතුල් වෙද්දී දැන් සම්මා දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය අර්ථය මොකද්ද? දැන් යම් කෙනෙක්ගෙන් අපි ඇහුවොත් එහෙම සම්මා දිට්ඨියේ අර්ථය මොකද්ද කියන කාරණය, යම් කෙනෙක්ගෙන් අපි ඇහුවොත් සම්මා දිට්ඨියේ අර්ථය මොකද්ද කියන කාරණය, ඒ පින්වතා කියයි සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන කාරණය. සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම කියන කාරණය. තේරෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන සම්මා දිට්ඨියේ අර්ථය යහපත් දැක්ම කියන කාරණය නන් නෙමෙයි. තේනද? දැන් අපි කියමු ක්‍රිස්තියානි පින්වතුන්ලා ඉන්නවා, මුස්ලිම් පින්වතුන්ලා ඉන්නවා, හින්දු පින්වතුන්ලා ඉන්නවා. ඒගොල්ලොත් කියනවා ඒගොල්ලෝ සම්මා දිට්ඨිය තුලයි ඉන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ කියනා වූ සම්මා දිට්ඨියේ අර්ථය තමයි යහපත් දැක්ම කියන කාරණය. තේනද? එතකොට ඒගොල්ලෝ යහපත් දැක්ම කියන්නේ මොකද්ද? හොඳට ඉගෙන ගන්නවා, හොඳට රස්සාවක් කරනවා, හොඳට විවාහ වෙලා දුවා දරුවෝ හදනවා, හොඳින් ජීවත් වෙලා හොඳින් මැරෙනවා කියන කාරණේ තමයි යහපත් දැක්ම කියලා කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ සම්මා දිට්ඨිය අර්ථය යහපත් දැක්ම කියන කාරණේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියට අර්ථයන් හතක් දෙනවා. පළවෙනි කාරණේ තමයි තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි වූ සද්ධාව පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි කර්මය, කර්මඵල විශ්වාසය. ඒ කියන්නේ යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා, අයහපත් දෙයක් කළොත් අයහපත් විපාකයක් තියෙනවා කියන විශ්වාසය. තුන්වෙනි කාරණය තමයි මැරිලා පටිච්ච සමුප්පන්නව උපතක් තියෙනවා කියන කාරණය. හතරවෙනි කාරණය තමයි අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවා කියන විශ්වාසය. පස්වෙනි කාරණය තමයි දන් දුන්නොත්, සිල් රැක්කොත් ආනිසංස තියෙනවා කියන කාරණය. හයවෙනි කාරණය තමයි ඕපපාතික සත්වයන් උපදිනවා කියන විශ්වාසය. හත්වෙනි කාරණය තමයි අතීතේ රහතන් වහන්සේලා වැඩ හිටියාය කියන විශ්වාසය. එහෙනම් දැන් ඕනෑම බෞද්ධ පින්වතෙක් සම්මා දිට්ඨිය තුළ පරිපූර්ණ වුණා කියන්නේ අනිවාර්යෙන්ම මේ කාරණා හතෙන් පරිපූර්ණ වෙන්න ඕනේ. දැන් සමහර පින්වතුන්ලා ඉන්නවා, ඒගොල්ලෝ ඇවිල්ලා කියනවා ස්වාමින්වහන්ස මන් දවසට පැය 4ක් භාවනා කරනවා කියලා. දවසට පැය 4ක් භාවනා කරනවා. නමුත් ඒ අය විද්‍යාව පැත්ත හදාරන පින්වතුන්ලා. ඒගොල්ලෝ ඕපපාතික සත්වෙන් උපදිනවායි කියන විශ්වාසයක් ඒගොල්ලන්ට නැහැ. සම්මා දිට්ඨිය සකස් වෙලාද? සම්මා දිට්ඨිය සකස් වෙලා නැහැ. තව කෙනෙක් ඉන්නවා, එයා කියනවා දවසට පැය 3ක් භාවනා කරනවා කියලා. නමුත් එයාගේ අම්මා ඉන්නේ මහලු නිවාසෙක. සම්මා දිට්ඨිය සකස් වෙලාද? අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ එයාට විශ්වාසයක් නැහැ. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ. ඔබ ආරියෂ්ඨාංගික මාර්ගයට පිවිසුණා කියන්නේ මුලින්ම සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් පිවිසෙන්න ඕනේ. සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ කාරණා හතේ අර්ථය කියන කාරණේ අපි තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට කෙනෙකුට හිතන්න පුළුවන් ඕපපාතික සත්වේ උපදිනවායි කියන කාරණේ සම්මා දිට්ඨියට ඇතුල් වෙලා තින්නේ ඇයි කියන කාරණේ නේද? එතකොට ඇයි ඕපපාතික සත්වේ උපදිනවා කියන කාරණේ සම්මා දිට්ඨියට ඇතුල් කරලා තින්නේ? දැන් අපිට උල ඕපපාතික සත්වෙයින් උපදිනවායි කියන විශ්වාසයක් නැත්තම් එයා දෙවියෙක් බ්‍රහ්මයෙක් ඉන්නවා කියලා විශ්වාසය ඇති කරගන්නේ නැහැ. මොකද දෙවියා බ්‍රහ්මයා ඕපපාතිකව උපදින්නේ එයා දෙවියෙක් බ්‍රහ්මයෙක් ඉන්නවා කියලා විශ්වාසයක් ඇති කරගන්නේ නැහැ. දෙවියෙක් බ්‍රහ්මයෙක් ඉන්නවා කියලා විශ්වාසය ඇති කරගන්න නැත්නම් එයා කුසලයේ කෙරෙහි විශ්වාසයක් තියන්නේ නැහැ. ඒ වගේමයි එයා ප්‍රේතෙක් නිරිසතෙක් ඉන්නවා කියලා විශ්වාසය ඇති කරගන්නේ නැහැ. මොකද එයා ඒගොල්ලෝත් ඉපදින්නේ ඕපපාතිකව. ඒතොර ප්‍රේතෙක් නිරිසතෙක් ඉන්නවා කියලා එයා විශ්වාසයක් ඇති කර නොගන්න තැන එයා කවදාකවත් අකුසලයට බයක් ඇති කරගන්නේ නැහැ. ඒතොර එන ඕපපාතික සත්වෙන් උපතක් කියන එක සම්මා දිට්ඨියට ඇතුල් කරලා තින්නේ ඇයි? අනිවාර්යයෙන් මේ තුලින් සත්වයා අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. ඒ වගේම සම්මා දිට්ඨියට ඊට පස්සේ අතීතේ රහතන් වහන්සේලා අධිගමලාභීන් වැඩ සිටියායි කියන විශ්වාසය ඇති කරලා තින්නේ ඇයි? අතීතේ රහතන් වහන්සේලා හිටියා කියලා විශ්වාසයක් නැත්නම් අපිට අතීතේ සෝවාන් ඵලයට පත්වෙච්ච උපාසක උපාසිකාවන් හිටියායි කියලා අපිට විශ්වාසයක් නැත්නම් අපිට මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් අපි ඇති කරගන්නේ නැහැ. අපිට මේ ජීවිතේ උතුම් රහත් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරගන්නේ. ඒ නිසා නිරතුරුවම ධර්ම මාර්ගය කියන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෝකයට බිහිවීමේ අර්ථය කියන්නේ සම්මා සම්බුද්ධ රාජ්‍යයේ අර්ථය කියන්නේ මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගයයි. මේ උතුම් ආරෂ්ඨාංගික මාර්ගය අපි හඳුනගන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුළ ඇතුල් වීමේ පළවෙනි දොරටුව තමයි සම්මා දිට්ඨිය. දැන් ඔබ සම්මා දිට්ඨිය කියන දොරටුවෙන් ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වුණාට පස්සේ ඊළඟට හම් වෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පය. අවිහිංසා සංකප්පය කියන්නේ මොකද්ද? එයා වචනකින්වත් ඉරියව්වකින්වත් කාටවත් හිංසා කරන්නේ නැහැ. තේරෙනවද? ඉරියව්වකින්වත් එයා හිංසාවක් කරන්න යන්නේ නැහැ. ඒ වගේම එයා කෙනෙක් උදෙසා කේන්තිය, ද්වේෂය, වෛරය ඇති කරගන්නේ නැහැ. දැන් ඇයි එයා කාටවත් හිංසා කරන්නේ නැත්තේ? ඇයි එයා ද්වේෂය ඇති කරගන්නේ නැත්තේ? ඇයි? සම්මා දිට්ඨියෙන් පරිපූර්ණයි. මොකද සම්මා දිට්ඨියෙන් පරිපූර්ණ වෙච්ච තැන යාට කර්මය, කර්මඵල විශ්වාසය ඇති වෙලා. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවා. වැරදි කළොත් ඒ උපත දුර්වල වෙනවා කියන විශ්වාසය ඇති වෙලා. ඒ නිසා යා කවදාක්වත් කාටවත් හිංසා කරන්න, කාටවත් ද්වේෂ කරන්න යන්නේ නැහැ. නෙක්ඛම්ම සංකප්පය කියලා කියන්නේ සම්මා සංකප්පයෙන් නෙක්ඛම්මය මොනවද යා කරන්නේ? අතහරිනවා. නෙක්ඛම්මය කියන්නේ අතහරිනවා. මොකක්ද අතහරින්නේ? යා ලෝභ, ద్వේෂ, මෝහයන් අතහැරලා අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට එනවා. එතකොට දැන් මේ සම්මා සංකප්ප වැඩුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨියේ පරිපූර්ණභාවය නිසා. සම්මා දිට්ඨිය දුර්වල වෙන තාක්කල් සම්මා සංකප්පයන් වැඩෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. තේරෙනවද? දැන් එයා සම්මා සංකප්ප වැඩුණාට පස්සේ එයා තුල වැඩෙන්නේ මොකද්ද? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන මේ සීලයට අදාළ අංග තුනම වැඩෙනවා. එතකොට සම්මා වාචා කියන්නේ මොකද්ද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන වචනෙන් වෙන්නා වූ වැරදි වලින් එයා වැළකෙනවා. එතකොට සම්මා කම්මන්තෝ කියන්නේ මොකද්ද? එයා සතුන් මැරීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකෙනවා. එතකොට සම්මා ආජීවෝ කියන්නේ වැරදි ආජීවයන්ට එයා යන්නේ නැහැ. මත් වතුර වෙළඳන් කරන්න යන්නේ නැහැ, මස් මාංශ වෙළඳන් කරන්න යන්නේ නැහැ, වෙඩි බෙහෙත්, තුවක්කු පතුරම වෙළඳන් කරන්න යන්නේ නැහැ. මේවෙන් සම්පූර්ණයෙන්ම සත්ව මේ සතුන් වෙළඳාම, වහල් වෙළඳාමට යන්නේ නැහැ. එයා සම්මා ආජීවය තුල ජීවත් වෙනවා. එතකොට දැන් මේ සීලේ අංග තුන වැඩුණේ කුමක් නිසාද? සම්මා සංකප්පයන්ගේ පරිපූර්ණභාවය නිසා. සම්මා සංකප්පයන් වැඩුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨියේ පරිපූර්ණ නිසා. එහෙනම් බලන්න, දැන් සම්මා වාචා, කම්මන්තෝ, ආජීවෝ කියන මේ සීලයට අදාළ අංග තුනම අපි තුල වැඩෙන්නේ සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ පරිපූර්ණභාවය නිසා. දැන් ඔබ හිතන්නේ සමාජයේ ජීවත් වෙන පින්වතුන්ලා බොරු කියනවා කියලා, නැත්නම් කාමයේ වර්ධව හැසිරෙනවා කියලා. එතකොට ඒගොල්ලෝ බොරු කිව්වා කියලා අපි හන්දියක් හන්දියක් ගානේ ටියුෂන් පන්ති දාලා බොරු කියන්න එපා කිව්වත් කවදාකවත් ඒගොල්ලෝ බොරු කීම නතර කරන්නේ නැහැ. ඇයි? බොරු කියන්නේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය දුර්වලයි. කර්මයේ කර්මඵල විශ්වාසය තාම සකස් වෙලා නැහැ. එහෙනම් සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙච්ච තැනදී සම්මා සංකප්ප පරිපූර්ණ වෙනවා. සම්මා සංකප්ප පරිපූර්ණ වෙච්ච තැනදී සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ කියන සීලයට අදාළ අංග තුනම පරිපූර්ණ වෙනවා. දැන් එතකොට ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග පහක් වැඩිලා. මේ මාර්ගාංග පහ වැඩෙන තැන මොකද සිද්ධ වෙන්නේ? සම්මා වායාමෝ සකස් වෙනවා. එතකොට සම්මා වායාමෝ කියන්නේ මොකද්ද? කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකළා වූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා. කළා වූ අකුසල් එයා කරන්නේ නැහැ. නොකළා වූ අකුසල් එයා කොහොමත් කරන්න යන්නේ නැහැ. දැන් එතකොට මේ සම්මා වායාමෝ වැඩුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨියේ ඉඳන් මේ මාර්ගාංග පහ වැඩුණ නිසාමයි. තේරෙනවද? එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්තෝ, ආජීවෝ දුර්වල නම් කවදාකවත් සම්මා වායාමයක් සකස් වෙන්නේ නැහැ. හේතුඵල ධර්මයක්. ආරෂ්ඨාංගික මාර්ගයේ සෑම මාර්ගාංගයක්ම වැඩෙන්නේ එකක් වැඩීම නිසා සකස් වෙන්නා වූ ඵලයක් හැටියටමයි. එතකොට සම්මා වායාමෝ සකස් වුණාට පස්සේ ඊළඟට සකස් වෙන්නේ මොකද්ද? සම්මා සතිය. සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද? එයා අකුසලයේ අකුසලයේ හැටියට දැන් අඳුනනවා. කුසලයේ කුසලයේ හැටියට හඳුනනවා. අකුසලයේ අකුසලයේ හැටියට අඳුනලා එයා අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. දැන් අපිට පේනවා සමාජයේ ජීවත් වෙන සමහර පින්වතුන්ලා අකුසලයේ හඳුනන්නේ නැහැ. අකුසලයේ හඳුනන්නේ නැති නිසාම අප්‍රමාණ වූ අකුසල් කරා යනවා. එයි සම්මා සතිය දුර්වලයි. සම්මා සතිය දුර්වල වුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප සහ සීලයට අදාළ අංගයන්ගෙන් එයා දුර්වල නිසා. තේරෙනවද? එහෙනම් බලන්න, සම්මා සතිය කියලා කියන්නේ එතනදී එයා අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා, කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා, අඳුනගෙන අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. දැන් මේ මාර්ග අංග හතම වැඩුණාට පස්සේ තමයි සම්මා සතිය සකස් වෙන්නේ. එතකොට සම්මා සතිය කියලා කියන්නේ මොකද්ද? පංච නීවරණ යටපත් වුණා වූ සිතට සම්මා සතිය කියලා සම්මා සමාධිය කියලා කියනවා. දැන් සම්මා සතිය නිසා ඊළඟට සකස් වුණේ සම්මා සමාධිය. සම්මා සමාධිය කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් වුණා වූ සමාධිමත් හිතක් යාර සකස් වෙනවා. දැන් මේ පංච නීවරණ යටපත් වුණේ කුමක් නිසාද? මේ ඉහළ තීන මාර්ගාංග හතම වැඩුණ නිසා. යම් හේකින් මේ ඉහළ තීන මාර්ගාංග හත කෙනෙක් තුල වැඩෙන්නේ නැත්නම් එයා තුල පංච නීවරණ යටපත් වුණා වූ හිතක් තියෙනවද? නැහැ. ඒතොර කෙනෙක් කියනවා නම් ස්වාමින් වහන්සේ අපි කොච්චර භාවනා කරන්න ගියත් අපේ හිත විසිරෙනවා විසිරෙනවා විසිරෙනවා කියලා. ඇයි ඒ හිත විසිරෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හතෙන් එයා පරිපූර්ණ නැහැ. එතකොට ඒ හිත විසිරෙනවා නම් එයා හිත දිහා නෙමේ බලන්න ඕනේ, භාවනාව දිහා නෙමේ බලන්න ඕනේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් මාර්ගාංග හත තමා තුල වැඩෙනවාද කියන කාරණය. මුල් මාර්ගාංග හත දුර්වල වෙන්න දුර්වල වෙන්න එයා සම්මා සමාධියේ බැහැරට යනවා. කියන්නේ නිරේතුරුව පංච නීවරණ සකස් වුණා වූ විසිරුණු හිතක් තමයි එයාට තියෙන්නේ. එතකොට දැන් බලන්න සම්මා සමාධිය කියන කාරණේ සකස් වුණේ කුමක් නිසාද? සම්මා සතිය නිසා. සම්මා සතිය සකස් වුණේ කුමක් නිසාද? සම්මා වායාමෝ නිසා. සම්මා වායාමෝ සකස් වුණේ කුමක් නිසාද? සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ නිසා. සම්මා වාචා සකස් වුණේ කුමක් නිසාද? සම්මා කම්මන්තෝ නිසා. සම්මා කම්මන්තයන් සකස් වුණේ සම්මා දිට්ඨිය නිසාමයි. තේරෙනවද? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාට දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ධර්ම මාර්ගය තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. නමුත් මේ මොහොතේ මම ඔබට ප්‍රකාශ කළේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. තේරෙනවද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාරයකට අපි තුල වැඩෙනවා. තේරෙනවද? එතකොට මම දැන් මේ මොහොතේ ප්‍රකාශ කළේ ඔබට ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය කුමක්ද කියන කාරණය. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ නිරේතුරුවම අපිව අරන් යන්නේ කොහාටද? භවයේ සුගතිය උදෙසා. භවයේ සැපේ උදෙසා. ඒ කියන්නේ මේ වෙලාවේ පින්වත් ඔබ තාම සෝවාන් ඵලයටපත් වෙලා නැත්නම්, ඒ කියන්නේ ඔබ මේ ගෙවාගෙන පැමිණි සාරා සංක කල්ප ලක්ෂ කෝටි ගාණක් වූ මේ දීර්ඝ භව ගමනේදී ඔබ තාම ලෝකෝත්තර මේ ආරෂ්ඨාංගික මාර්ගයේ වඩලා නැහැ. ඔබ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවනම් මේ වෙනකොට සෝවාන් ඵලයටපත් වෙලා ඉන්න ඕනේ. එහෙනම් තාම අපි මොකද්ද කරන්නේ? ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ජීවත් වෙමින් අපි භවයේ සැපය ඉලක්ක කරගෙන තමයි යන ගමනක් තමයි අපි යන්නේ. විදර්ශනා නුවණට ඒක ගලපගන්නේ නැහැ. එතකොට මේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් ගලපනවා කියන්නේ කොහොමද? අන්න සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් ගලපනවා කියන්නේ මොකද්ද? දැන් මම සම්මා දිට්ඨියේ පළවෙනි අර්ථය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි වූ සද්ධාව. තේන්නාද? එතකොට බලන්න පින්වත් ඔබ මුළු ජීවිත කාලයේම බුද්ධානුස්සතිය වඩනවා. ධම්මානුස්සතිය සංඝානුස්සතිය වඩනවා. බුදුරයන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් ජීවත් වෙනවා. සද්ධාවෙන් ජීවත් වෙලා චිරාත් කාලයක් ඔබ ජීවත් වෙලා මිය පරලව යන වෙලාවට එක පාට ඔබට බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. බුදුරයන් වහන්සේ සිහිපත් වෙද්දි මොකද වෙන්නේ? ඔබ අනිවාර්යෙන්ම සුගතියේ දිව්‍ය මනුස්ස ලෝකයක උප්පත්තිය ලබනවා. නමුත් ඒ දිව්‍ය මනුස්ස ජීවිතයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ ආයිමත් කවදා හරි සතර අපායකට වැටෙනවා. එතන තමයි ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයක ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට ලෝකෝත්තර සම්මා සතිය හැටියට වැඩෙනකොට මොකද කරන්නේ? එයා බුද්ධානුස්සතිය වඩනවා. නමුත් එයා බුද්ධානුස්සතියත් විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. අපි මැරෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වුණත් බුදුරජාණන් වහන්සේ තනිත්‍යයි කියලා දකිනවා. එතකොට අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී ගියා කියන කාරණේ දකිනවා. අනාගතයේ බුදුරජාණන් වහන්සේලා තව ලක්ෂ ගාණක් පහළ වෙනවා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම පිරිනිවී යනවා, අනිත්‍යභාවයට පත් වෙනවා කියලා දකිනවා. බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙද්දී අර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ සැතපුණ වෙලාවේ අර බුදුරයන් වහන්සේගේ ශ්‍රී දේහය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් උනායි කියලා නුවණින් දකිනවා. එතකොට අපි බුදුරජාණන් වහන්සේ කියන අර්ථයට රූපයට බැඳී යනවද? බුදුරජාණන් වහන්සේත් එයා විදර්ශනා නුවණින් දකින දක්ෂයි. එතකොට එයා මැරෙන වෙලාවේ කොයි වෙලාවක හරි යාට ඉතිපිසෝ කියන බුදුගුණය සිහිපත් වුණොත්, නැත්නම් වෙනත් බුදුගුණයක් සිහිපත් වුණොත් එයා ඒ බුදුගුණයත් අනිත්‍යයි කියලා දකිනවා. මොකද මේ බුදු ගුණය කියන කාරණේත් නිත්‍ය වූ ධර්මතාවයක් නෙමේ, එකත් අනිත්‍ය වූ ධර්මතාවයක්. අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලෙන් පස්සේ අතුරුදහන් වෙලා යනවා. ආයිමත් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ තමයි ධර්මය මතු කළ ගන්න. නමුත් මේ වෙලාවේ ජීවමානව තියෙන මේ ධර්මයක් තවත් කාලයක් ගිහාට පස්සේ අතුරුදහන් වෙලා යනවා. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ තමයි තවත් අවුරුදු ලක්ෂ 25ක් විතර ගියාට පස්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගේ මතු කළ ගන්න. එහෙනම් ධර්මය කියන්නේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. එහෙනම් එයා මරණාසන්න මොහොතේ ධර්මයක් සිහිපත් වුණත් එයා ඒ ධර්මය අනිත්‍යයි කියලා එයා දකින්න දක්ෂයි. මැරෙන වෙලාවේ එයාට සාරිපුත්ත මහරහතන් වහන්සේ සිහිපත් වුණත් මුගලන් මහරහතන් වහන්සේ සිහිපත් වුණත් එක ක්ෂණයෙන් මෙයා සාරිපුත්ත මහරහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. මොකද සංඝයා කියන අර්ථයත් නිත්‍ය වූ අර්ථයක් නෙමෙයි. අතීතයේ මහා සංඝරත්නයේ ලක්ෂ කෝටි ගාණක් වැඩ සිටින්න ඇති අතීත සම්මා සම්බුද්ධ ශාසනවල මේ සෑම සංඝරත්නයක්ම මේ සෑම ස්වාමින් වහන්සේ නමක් අනිත්‍ය වෙලා ගියා. අනාගතයේදී මෙහෙම ගිහිල්ලා කාසාය කණ්ඩකල පහළ වෙලා ඉනුත් පස්සේ මේ සංඝරත්නයත් අතුරුදහන් වෙලා එනම් බලන්න ලෞකික සම්මා දිට්ඨියේදී බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝරත්නයට බැඳිලා යනවා. බැඳිලා ඒ ආස්වාදය නිසා යා සුගතිය ගිහිල්ලා උපදිනවා. ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගයේදී මොකද කරන්නේ? යා බුදුරජාණන් වහන්සේ ධර්මයත් සංඝරත්නයත් අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඒ අනිත්‍යයි කියලා දකින ධර්මෙදී යා ධර්මයයි දකින්නේ. ඒ නිසා යා සෝවාන් ඵලයට පත් වෙලා තමයි ඊළඟ උපත සකස් කරගන්නේ. එතකොට සම්මා දිට්ඨිය අනිත් සෑම අර්ථයක්ම ගන්න. දැන් අම්මා තාත්තාගේ සැලකීම අම්මා තාත්තාගේ ගුණ හැඳිනීම සම්මා දිට්ඨියේ ලක්ෂණය. ඔබ හිතන්න ඔබ අම්මා තාත්තාව මුළු ජීවිත කාලෙම කරේ තියාගෙන සලකනවා කියලා. මොකද්ද ඔබට ලැබෙන්නේ? සුගතියේ උපතක්. නමුත් ඒ සුගතියේ උපත නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් අම්මා තාත්තාට සලකනවා සලකමින් මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඒ වගේ නිරේතුරුවම මේ සෑම සංස්කාරයකම අනිත්‍යභාවය දකින තැන අන්න ලෞකික සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨියක් බවට පත් වෙනවා. එතකොට බලන්න දැන් සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ කියන කාරණා ගන්න. දැන් මහත්තයා කොච්චරනම් සීලය තුල පරිපූර්ණ වෙලා ජීවත් වුණත් පින්වතුන්ලාට සීලේ පරිපූර්ණභාවය නිසා ලැබෙන්නේ මොකද්ද? අපේ කීර්තිරාවය පැතිරෙනවා. අපි ඕනෑම සභාවකට ඉදිරියට නොබියව යනවා. ඒ වගේම සිහිමුලා නොවි මැරෙනවා, අපි සුගතියේ ඉපදෙනවා. මේවා තමයි සීලෙන් ලැබෙන ආනිසංස. නමුත් මේ සීලෙන් ලැබෙන ආනිසංස නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? එතකොට මේ අපි මැරෙන වෙලාවේ අපිට එකපාරට අපි සමාදන් වුණා වූ සීලය පිළිබඳ මතකයක් ආවත් අපි එකපාරටේ සංස්කාරයන් අනිත්‍යයි කියලා දකිනවා. අපිට සුගතිය සිහිපත් වුණත් එකපාරටේ සුගතිය අනිත්‍යයි කියලා දකිනවා. දකින වෙලාවේ අන්න ලෝකෝත්තර සම්මා වාචා සම්මා කම්මන්තෝ ආජීවයන්ට අපි යනවා. දැන් එතනින් බලන්න සම්මා සතිය කියලා කිව්වේ මොකද්ද? ලෞකික සම්මා සතිය කියලා කිව්වේ මොකද්ද? කුසලයේ කුසලයේ හැටියට අපි අඳුනනවා, අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා. අඳුනලා කුසලයේ අකුසලයෙන් බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙනවා. නමුත් ලෝකෝත්තර සම්මා සතිය කියන්නේ මොකද්ද? එයා දුක දේ දුක හැටියට අඳුනනවා, අසුභ දේ අසුභ හැටියට අඳුනනවා, අනාත්ම දේ අනාත්ම හැටියට අඳුනනවා. එයා මේ අසුභ දේ අසුභ හැටියට අඳිනවා. මේවා යථාර්ථය එයා හඳුන ගන්නවා. තේරෙනවද? එතකොට ලෞකික සම්මා සතියදී අපි ඒක හඳුනන්නේ නැහැ. දැන් ඔබලා යමක් ගෙනල්ලා මට පූජා කළා කියන්නකෝ. පූජා කළාට පස්සේ ඔබලා මොකද කරන්නේ? ඒ පූජා කිරීම තුලින් රැස් වෙන්නා වූ කුසලයේ අනුමෝදන් වෙලා දිව්‍ය නැත්තම් මනුස්ස සැපයක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දිව්‍ය මනුස්ස සැපේ සංස්කාරයේ නිත්‍යද අනිත්‍යද? ඔබ අනිත්‍ය වූ දේනුත් ඔබ හදන්නේ මොකද්ද? පිනක් කරලා භවයට යන්න. ඒක තමයි ලෞකික සම්මා සතිය. තේන අනිත්‍ය වූ දේ ඔබ අනිත්‍ය වශයෙන් දකින්නේ නැහැ. අනිත්‍ය වූ දේ ප්‍රයෝජනයට අරගෙන ඔබ භවයේ සැපයක් උදෙසා තමයි ඉලක්කය ඇති කරගන්නේ. එතකොට ලෝකෝත්තර සම්මා සතියදී ආ මොකද කරන්නේ? යා අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකිනවා, දුක දේ දුක හැටියට දකිනවා, අනාත්ම දේ අනාත්ම හැටියට දකිනවා, අසුභ දේ අසුභ හැටියට දකිනවා. එතකොට ඉන්පස්සේ මොකද සම්මා සතිය? ලෝකෝත්තර සම්මා සමාධියක් බවට අපි පත් කරද්දි මොකද කරන්නේ? ලෝකෝත්තර සම්මා සමාධියේදී අපි සකස් කරගන්නා වූ පංච නීවරණ යටපත් වුණා වූ ධානාගත හිතත් අපි අනිත්‍යයි කියලා දකිනවා. දැන් ඔබ හිතන්න ඔබ ධානාගත හිතක් සකස් කරගත්ත කියලා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධානාතලවලට ඔබ කවදා හරි මැරෙන වෙලාවට ඔබ එකපාරට ඔබේ හිත පළවෙනි ධානයට ඇති කරගත්තොත් මොකද්ද වෙන්නේ? ඔබ මැරිලා ගිහිල්ලා පළවෙනි ධානයට අදාළ වූ රූපාවචර බ්‍රහ්මතලයක උප්පත්තිය ලැබෙනවා. ඒ රූපාවචර බ්‍රහ්මතලයේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතනින් මොකද කරන්නේ? ලෝකෝත්තර සම්මා සමාධිය සකස් කරගන්න කෙනා ධානාගත හිතක් සකස් කරගෙන ඒ ධ්‍යානගත හිතත් අනිත්‍යයි කියන කාරණේ දකිනවා. තේන දෙයා ඒ ධ්‍යානගත හිතත් විදර්ශනා නූනින් දකින්න දක්ෂයි. එනිසා නිරේතුරුවම දැන් මේ ආරේෂ්ඨාංගික මාර්ගය හඳුනගන්න මේ ලෝකේ පරම වූ සත්‍ය කියන කාරණේ මොකද්ද? චතුරාර්ය සත්‍යයි. ඒ චතුරාර්ය සත්‍යෙදි බුදුරජාන් වහන්සේ දුක නැති කිරීම උදෙසා දේශනා කරන, තෘෂ්ණාව ප්‍රහීණ කිරීම උදෙසා දේශනා කරන මාර්ගය ආරේෂ්ඨාංගික මාර්ගය. එනිසා මුලින් ඔබ ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙන්න. ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත් වෙලා ඊළඟට ඔබ ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගය සකස් කරගන්න. ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගයයි අපිට මාර්ගඵල පිණිස හේතු වෙන්නේ. දැන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතයේ මේ සතර අපායෙන් මිදලා උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න නම් අනිවාර්යෙන්ම ඔබ ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගය වඩන්න වෙනවා. එහෙම නැතුව ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගය තුළ වැඩීම තුළ අපිට කවදාකවත් නිවන් පිණිස හේතු වෙන්නේ නැහැ, භවයේ සැපය පිණිසයි හේතු වෙන්නේ. එනිසා මේ උතුම් වෙසක් පොහොය දවසේ ඔබ දක්ෂ වෙන්න, ඔබ මේ දක්වා වඩන්නා වූ මේ ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගයේ අර්ථයන් විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගයක් බවට පත් කරගෙන මේ ජීවිතයේදීම මේ සතර අපාය කියන දුකෙන් මිදිලා උතුම් වූ සෝවාන් ඵලය කියන කාරණේ සාක්ෂාත් කරගන්න. එනිසා මේ අද වැනි මේ උතුම් පුරපසළොස්සක වෙසක් පසළොස්සක පොහොය දවසක ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ තෙමගුල සිද්ධ වෙච්ච දවසේ ඔබ දක්ෂ වෙන්න, ඔබ මෙතෙක් කාලයක් වැඩුවා වූ මේ ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගය අනිවාර්යෙන්ම ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගයක් බවට පත් කරගන්න. ඒ කියන්නේ ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගය තුලින් ඔබ ලබන්නා වූ සෑම සංස්කාරයක්ම විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගයයි ඔබව මුලින්ම මේ සතර අපා දුකින් මුදවලා ඔබව අනිවාර්යෙන්ම උතුම් සෝවාන් ඵලයට සාක්ෂාත් කොට දෙන්නේ. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දැකීම. දැන් අපි කවදාහරි මේ අපි පිංගතුල්ලා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා අපි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ සෝවාන් ඵලයට පත් වෙන. තේරෙනවද? සෝවාන් ඵලයට පත් වෙච්ච තැනයි අපි සතර අපායේ මිදුණායි කියලා කියන්නේ. සෝවාන් ඵලයට පත් නොවන තාක්කල් අපි මේ භයානක වූ සතර අපායෙන් අපි මිදිලා නැහැ. එනිසා සතර අපායෙන් මිදීම උදෙසා සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ එයා මොකද්ද දකින්නේ? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා එයා දකින්න වෙනවා. තේරෙනවද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දකින කෙනා සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ වගේම පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්න කෙනා උතුම් රහත් ඵලයට පත් වෙනවා. තේරෙනවද? එතකොට දැන් එහෙනම් අවසානයේ අපි මේ ගමන ගිහිල්ලා මේ උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන තැනදී පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අපි දකින්න ඕනේ. අවබෝධ කරලා නැහැ, එයා දැකලා විතරයි තියෙන්නේ. තේනද? නමුත් යම් දවසක අපි උතුම් රහත් ඵලයට පත් වෙන මොහොතේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. එතකොට දැන් මම මුලින් සඳහන් කරා අපි මේ ධර්ම මාර්ගය තුල ගමන් කරලා ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගය පරිපූර්ණ කරලා ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගය වඩලා ලෝකෝත්තර ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මා සතිය සම්මා සමාධිය තුලින් අපි සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු වෙනවා. තේනද? එතකොට මේ සතර සතිපට්ඨාන ධර්මයන්ට යොමු වුණාට පස්සේ අපි යම් මොහතක අවබෝධ කරගන්න ඕනේ මේ සතර සතිපට්ඨාන ධර්මයනුත් අනිත්‍යයි කියලා. මොකද මේ කාය චිත්ත ධම්ම වේදනා කියන සතර සතිපට්ඨාන ධර්මයනුත් අනිත්‍ය වූ ධර්මතාවයන්. සතර සතිපට්ඨාන ධර්මයන් වඩලා අපි සතර සතිපට්ඨාන ධර්මයන් අනිත්‍යයි කියලා අවබෝධ කරගත්ත තැනදී සතර සතිපට්ඨාන ධර්මයන් නිසා අපි තුල වැඩෙන්නේ මොකද්ද? සප්ත බොජ්ජංග. සප්ත බොජ්ජංග කියන්නේ මොකද්ද? සති, ධම්මවිජය, වීර, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. මෙන්න මේ සප්තබොජ්ජංග වැඩෙන්නේ කුමක ඵලයක් හැටියටද? ආරය මේ සතර සරිපට්ඨාන ධර්මයන් වැඩීමේ ඵලයක් හැටියට. එතකොට අපි යම් මොහොතක සතර සරිපට්ඨාන ධර්මයනුත් අනිත්‍යයි කියලා දකිනවා. දැකලා මේ සතර සරිපට්ඨාන ධර්මයන් නිසා වැඩෙන්නා වූ සප්තබොජ්ජංගේනුත් අනිත්‍යයි කියලා දකිනවා. එතකොට බලන්න සතර සරිපට්ඨාන ධර්මයනුත් අනිත්‍යයි කියලා දැක්කේ තැන සප්තබොජ්ජංගේනුත් අනිත්‍යයි කියලා දැක්කේ තැන අපි අවසානයේ අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණේ. මොකද මේ සතර සතිපට්ඨාන ධර්මේනුත් සප්තබොජ්ජංගේනුත් අපි තුල වැඩුණේ මේ රූපය ඇසුරු කරගෙන පංච උපාදානස්කන්ධය හැටියටමයි. එහෙනම් සතර සතිපට්ඨාන ධර්මේනුත් අනිත්‍යයි කියලා දකින තැන සප්තබොජ්ජංගේනුත් අනිත්‍යයි කියලා දකින තැන අවසානය අවබෝධ කරලා තින්නේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන කාරණේ. එහෙනම් අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ මේ ධර්ම මාර්ගය තුල ගිහිල්ලා මේ බවගමන කෙටිකිරීම උදෙසා ඔබ සෝවාන් පලයට පත්වෙන්න බලාපොරොත්තු වෙනවනම්. මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බලාපොරොත්තු වෙනවනම් අපි දකින්න තියෙන්නේ පංචුපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. අපි කවදාහරි අවබෝධ කරන්න තියෙන්නේ පංචුපාදානස්කන්ධය අනිත්‍යයි කියලා. එහෙනම් දැන් පංචුපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන කාරණා පහ. තේරෙනවද? එනිසා මේ කාරණා පහට තමයි බුදුරජාන් වහන්සේ ලෝකය කියලා කියන්නේ. තේරෙනවද? බුදුරජාන් වහන්සේ ලෝකය හැටියට මේ අපිට මේ අවට පේන ස්වභාවික ලෝකය පනවන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ ලෝකය කියලා කියන්නේ මෙන්න මේ පංචඋපාදානස්කන්ධයට. සත්වයා බැඳුනොත් බැඳෙන්නේ මෙන්න මේ කාරණා පහටයි. සත්වයා නිදහස් වුනොත් නිදහස් වෙන්නේ මේ කාරණා පහෙන් කියලායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා නිරේතුරුව අපි මොකද්ද කරන්නේ? මේ කාරණා පහ නිත්‍ය වශයෙන් අපේ ජීවිතයට එකතු කරගන්න. නිරේතුරුව වෙනස් වෙන ධර්මතාවයක් නිත්‍ය වශයෙන් අපේ ජීවිතයට එකතු කර ගැනීම නිසා අපි නිරේතුරුවම දුක තුල ගමන් කරනවා කියලායි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිරේතුරුව පින්වතුල්ලා දක්ෂ වෙන්න, එරමිනිය ගොතාගෙන භාවනා කරන්න බැරි වුණත්, විවේකීව සයනේ වැතිරිලා ඉන්න වෙලාවක, පුටුවක වාඩි වෙලා ඉන්න වෙලාවක හරි මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්. මෙතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට, වර්තමාන පංච උපාදානස්කන්ධයක් හැටියට, අනාගත පංච උපාදානස්කන්ධයක් හැටියට මේ තුන් කාලය හැටියට දකින්න කියලා. තේරෙනවද? එතකොට දැන් පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය මොකද්ද? රූප උපාදානස්කන්ධය. එතකොට දැන් රූපය කියලා කියන්නේ මොකද්ද? මේ ඇසත් ඇසට අරමුණු වෙන්න ආ වූ සියල්ලත් රූප. මේ කනත් කනට අරමුණු වෙන්න ආ වූ සියල්ලත් රූප. මේ නාසයත්, මේ දිවත්, මේ ශරීරයත්, මේ මනසත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ලත් රූප. එහෙනම් දැන් මේ රූපේ ස්වභාවය කුමක්ද? මේ රූපේ කුමකින්ද සැදිලා තියෙන්නේ? සතර මහා ධාතුවකින්. මේ ඇස සැදිලා තියෙන්නේ සතර මහා ධාතුවෙන්. මේ ඇසට අරමුණු වෙන්නා වූ සෑම රූපයක්ම හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවකින්. එහෙනම් සතර මහා ධාතුවේ ස්වභාවය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මෙන්න මේ රූපේ අනිත්‍යභාවය දකින්න. තේරෙනවද? මේ රූපේ අනිත්‍යභාවය දකිද්දී ඔබ අතීත රූපස්කන්ධයට හිත යොමු කරන්නේ. ඔබ අතීත රූපස්කන්ධයට ඔබ හිත යොමු කරද්දී ඔබේ හිත පිහිටන්න ඕනේ ඔබේ අම්මාගේ මව් කුසේ. ඔබේ අම්මාගේ මව් කුසේ ගර්භාෂ කුටියේ කලල රූපයක් හැටියට ඔබ වැඩුණ මොහොතේ පටන් ඒ ගර්භාෂ කුටියේ මාසයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් නවය දක්වා ඒ රූපය විකාශනය වූ හැටි නුවණින් දකින්න. ඔබ මේ ලෝකයට බිහිවෙන මොහොත මනසින් දකින්න ඔබේ ළමා කාලය, ඔබේ පාසල් කාලය, ඔබේ තරුණ කාලය, ඔබේ ජීවිතයේ මැදි වයස මේ මොහොත දක්වා ඔබේ රූපය නුවණින් දකින්න. එතකොට මේ දකින්නා වූ රූපය නිත්‍යද අනිත්‍යද? සම්පූර්ණයෙන්ම අපිට අයිති නැති නිරේතුරුව වෙනස් වෙන ස්වභාවයට යුත් රූපයක් තමයි අපි දකින්නේ. එහෙම මේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා මේ රූපය අතීතයෙන් වශයෙන් දැකලා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා ඊටත් ඈත අතීතයකට ගිහිලා මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. මොකද අපිට මේ ජීවිතයේ මේ රූපයේ අනිත්‍යභාවය දැකලා විතරක් මේ ප්‍රශ්නේ විසඳගන්න බැහැ. මොකද බුදුරජාන් වහන්සේ කියනවා සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ ගමනේදී අපි අපිට ලැබුණා වූ රූපයන් මගේ කරගෙන අපේ කරගෙන හැදුනා වූ මහා කෙලෙස් කන්දක් අපේ පිටිපස්සේ තියෙනවා. එනිසා ඒ අතීත රූපස්කන්ධයට හිත යොමු කරද්දී ඔබ අතීතයේ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ, ඔබ අතීතයේ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ, ඔබ අතීතයේ සුජම්පතිය වෙලා ස්ත්‍රී රත්නයේ වෙලා ඉපදුන වෙලාවේ, ඔබ අතීතයේ රජවරු, සිටුවරු, ඇමතිවරු වෙලා මැතිවරු වෙලා හිටපු වෙලාවේ, ඔබ සතර අපායන්ට වැටිලා නිරිසතුන්, ප්‍රේතයින්, තිරිසන් සතුන් වෙලා ඉපදුන වෙලාවේ ඒ තිබ්බා වූ සෑම රූපයක් නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ සක්විති රජ වෙලා හිටිය වෙලාවේ ඔබට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුත් සස්ත්‍රීක රූපයක් තිබ්බා ඒ රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට සස්ත්‍රීක දිව්‍ය ආලෝකෙන් දිව්‍ය ඕජාවෙන් පිරුණා වූ රූපයක් තිබ්බ ඒ රූපේ නිත්‍යද අනිත්‍යද? ඔබ සතරාපායේ ප්‍රේතෙක්, නිරිසතෙක්, තිරිසන් සතෙක් වෙලා ඉපදුන වෙලාවේ ඔබට තිබ්බා වූ ඒ සෑම රූපයක් නිත්‍යද අනිත්‍යද? එහෙනම් නිරේතුරුවම ඒ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී ඇස් දෙක පියාගෙන ඔබ ඈත අතීතයට හිත යොමු කරලා ඔබ සක්‍රියා වෙලා, සක්විති රජ වෙලා, තිරිසන් ලෝකවලට වැටිලා, දෙවියන් වෙලා, මිනිස්සු වෙලා ඒ ඔබ ලැබුවා වූ සෑම රූපයක්ම අනිත්‍යයි කියලා නුවණින් දකින්න. ඒ දැකලා මේ වර්තමානයේ මේ පවතිනා වූ මේ මොහොතේ පවතිනා වූ මේ රූපය සෑම මොහොතකම වෙනස් වෙවි අනිත්‍යභාවයට පත් වෙනවා නුවණින් දකින්න. එනම් බලන්න ඔබ අතීත රූපස්කන්දය අනිත්‍යයි කළ දැක්කනං වර්තමාන මේ රූපස්කන්දයක් අනිත්‍යයි කළ ඔබ දැක්කනං ඔබ අනාගතයේ බලාපොරොත්තු වෙන රූපයක් තියෙනවා නං. මම අනාගතයේ දෙවියෙක් වෙනවා, මම අනාගතයේ බ්‍රහ්මයෙක් වෙනවා, මම අනාගතයේ ශස්ත්‍රීක මනුස්සයෙක් වෙනවා කියලා අනාගත රූපයක් කෙරෙහි ඔබේ බලාපොරොත්තු තියෙනවා නම් ඒ බලාපොරොත්තුව නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍යයි. මොකද ඔබ සක්විති රජ වෙලා හිටපු වෙලාවෙත් ඒ රූපය අනිත්‍ය වෙලා ගියා. ඔබ සක්‍රයා වෙලා හිටපු වෙලාවෙත් ඒ රූපය අනිත්‍ය වෙලා ගියා. ඔබ තිරිසන් සතෙක්, අලියෙක්, කොටියෙක්, වඳුරෙක් වෙලා හිටපු වෙලාවෙත් ඒ රූපයන් අනිත්‍ය වෙලා. එනම් ඔබ අනාගතයේ මේ ආකාරයෙන් රූපයක් පවතී කියලා ඔබේ යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ බලාපොරොත්තුව නිත්‍ය වේද අනිත්‍ය වේද? එනම් නිරේතුරුවම තමන් මේ අතීත රූපස්කන්ධයේ වර්තමාන අනාගත හැටියට මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. ඔබේ රූපය අනිත්‍ය වශයෙන් දකිනවා වගේම මේ ඇසට අරමුණු වෙන්නා වූ, කනට අරමුණු වෙන්නා වූ අනිත් සෑම රූපයක්ම අනිත්‍යයි කියන කාරණේ දකින්න. දැන් එතකොට රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට රූපය ඇසුරෙන් මොකද්ද සකස් වෙන්නේ? පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද කාරණා තුන කියන්නේ? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් තුන එකතු වෙච්ච තැන පස්සේ. එතකොට පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා කියන තැනදී. තේරෙනවද? දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන තමයි පස්සේ කියන්නේ. දැන් අපි කවදා හරි උතුම් රහත් ඵලයට පත් වුණොත් අපි ඒ රහතන් වහන්සේ යමක් දැක්කා නම් දැක්කා කියන තැන නවතිනවා. ඉන් ඉස්සරහට යන්නේ දැක්ක දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. යමක් ඇසුණා නම් ඇසුනා කියන තැන නවතිනවා, ඇසුන දේ තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. සිතුවිල්ලක් දැනුණා නම් දැනුණා කියන තැන නවතිනවා, තෘෂ්ණාවෙන් තෙත් කිරීමක් නැහැ. ඉන් මෙහා අපි සෑම කෙනෙක්ම මොකද කරන්නේ? මේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරනවා. තේරෙනවද? එතකොට පස්සය කිව්වේ මොකද්ද? දැක්කා, ඇසුනා, දැනුණා. තේරෙනවද? එහෙනම් ඔබ හිතන්නේ ඔබ මේ ඇස් දෙකෙන් පුංචි කාලේ ඉඳන් යම් රූපයක් දැක්කනම් මේ දක්වා ඒ දැක්කා වූ සෑම රූපයක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ පුංචි කාලේ ඉඳන් මේ කණෙන් යම් ශබ්දයක් ඇසුවනම් ඒ ඇසුවා වූ ශබ්දය නිත්‍යද අනිත්‍යද? ඔබ පුංචි කාලේ ඉඳන් මේ මනසින් යම් සිතුවිල්ලක් සිතුවනම් ඒ සිතුවා වූ සිතුවිල්ල නිත්‍යද අනිත්‍යද? ඔබ අතීතයේ ඈත භවයට ගිහිල්ල ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ, සක්‍රයා වෙච්ච වෙලාවේ ඒ ඇසුවා වූ ලස්සන මිහිරි වදන් නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඒ සෑම එනම් දැක්කා, ඇසුනා, දැනුණා වූ දේ සෑම දෙයක්ම අනිත්‍ය භාවයට පත් වුණා. එනම් ඒ අතීතයේත් මෙහෙමෝතේත් දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ අනිත්‍ය භාවයට පත් වුණා නම් ඔබ අනාගතයේ දකින්න බලාපොරොත්තු වෙන යම් රූපයක්, යම් ශබ්දයක්, යම් සිතුවිල්ලක් තියෙනවා නම් ඒක නිත්‍ය වේද අනිත්‍ය වේද? දැන් අපිට ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. දරුවා පිළිබඳ බලාපොරොත්තු ඇති කරගන්නවා, මුණුබුරා පිළිබඳ බලාපොරොත්තු ඇති කරගන්නවා, රැකියාව, ව්‍යාපාරයේ, රට, ජාතිය මේ සකස් කරගන්න සෑම බලාපොරොත්තුවක්ම නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වෙන. මොකද අතීතයේ ඇති කරගත්තා වූ සෑම බලාපොරොත්තුවක්ම අනිත්‍යභාවයට පත් වුණා. එහෙනම් දැක්කා වූ දේ, ඇසුණා වූ දේ, දැනුණා වූ දේ කියන මේ පස්සේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? දැන් එතකොට පස්සේ නිසා සකස් වෙන්නේ මොකද්ද? පස්ස පච්චය වේදනා. විඳීම. විඳීම කියන්නේ මොකද්ද? එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්, එක්ක උපේක්ෂාසාගත වේදනාවක්. ඒක තමයි විඳීම කියන්නේ. විඳීම කියන්නේ කාරණා තුනක්. එක්ක දුක් වේදනාවක්, එක්ක සැප වේදනාවක්, එක්ක උපේක්ෂාසාගත වේදනාවක්. එහෙනම් ඔබ බලන්න ඔබ පුංචි කාලේ ඉඳන් යම් සැප වේදනාවක් අත්විඳනං ඒ සැප වේදනාව නිත්‍යද අනිත්‍යද? ඔබේ අම්මා නිසා ඔබ අම්මා සුරතල් කරද්දී, අම්මාගේ පියවරුන් කිරි උරා බොද්දී, අම්මා ළඟ නැලවෙද්දී ඔබ එදා යම් සැප වේදනාවක් ඇති කරගත්තනම් ඒ සැප වේදනාව නිත්‍යද අනිත්‍යද? ඔබ මොන්ටිසෝරි පාසලට ළමා පාසලට යන වෙලාවේ ළමා පාසල තුල දරුවන් සමග යම් සැප වේදනාවක් ඇති කරගත්තනම් ඒක නිත්‍යද අනිත්‍යද? ඔබ පාසල් ජීවිත කාලයේ පුරාවට ඔබ යම් සැප වේදනාවක් ඇති කරගත්තනම් ඒ සැප වේදනාව නිත්‍යද අනිත්‍යද? ඔබ විවාහ වෙච්ච වෙලාවේ, ඔබ රැකියාවට ගිය වෙලාවේ, ඔබ ව්‍යාපාරේ පටන් ගත්ත වෙලාවේ යම් සැප වේදනාවක් ඔබ ඇති කරගත්තනම් ඒක නිත්‍යද අනිත්‍යද? එහෙනම් ඒ අතීතයේ සකස් වුණා වූ සෑම සැප වේදනාවක්ම අනිත්‍යභාවයට පත් වුණා. ඔබ බලන්න ඔබ අතීතයේ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ, සක්‍රයා වෙලා ඉපදුන වෙලාවේ කොයිසා සැප වේදනාවක් ඔබ අත්විඳින්නේ නැද්ද? නමුත් ඒ සැප වේදනා නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වුණා. එනං අතීතයේ වින්දා වූ ඒ සෑම සැප වේදනාවක් අනිත්‍ය වෙලා ගියා නම් ඔබ ඔබේ දරුවා නිසා, රැකියාව නිසා, ව්‍යාපාරය නිසා ඔබ අනාගතයේ බලාපොරොත්තු වෙන සැප වේදනාවන් නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වේද. මොකද ඔබ සක්‍රියා වෙලා හිටපු වෙලාවේ බින්ද සැප වේදනාවත් අනිත්‍ය වෙලා ගියා. ඔබ සක්විති රජ වෙලා හිටපු වෙලාවේ බින්ද සැප වේදනාවත් අනිත්‍ය වෙලා. එහෙනම් ඔබ මේ මොහොතේ අනාගතයේ මට මේ ආකාරයෙන් සැප වේදනාවක් මේ නිසා ලැබේවා කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක අනිත්‍ය වූ ධර්මතාවයක්මයි. එනම් බලන්න ඔබ පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වා යම් දුක් වේදනාවක් උපේක්ෂා සාගත වේදනාවක් ඇති කරගත්තා නම් ඒ දුක් වේදනාව උපේක්ෂා සාගත වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ අතීතයේ සංසාරයේ ආවා වූ ගමනේදී කල්ප ගණන් ඔබ සතර අපායන්ට වැටලා දුක් විඳලා තිනවා. නිරයන්ට වැටිලා යෝධිය ගින්දරත් එක්ක ඔබ දුක් විඳලා තිනවා. ප්‍රේත ලෝකවලට වැටිලා සෙම්සොටු කකා ඔබ දුක් විඳලා තිනවා. තිරිසන් ලෝකවලට වැටිලා ඔබ ද්වේෂය වෛරය සමග දුක් විඳලා තියෙනවා. නමුත් මේ සෑම දුකක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් ඔබ මේ මොහොතේ අත්විඳින්නා වූ යම් දුකක් තියෙනවා නම් ඒ දුක නිත්‍ය වේද අනිත්‍ය වේද? එහෙනම් බලන්න ඒ අපි වින්දා වූ සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂා සාගත වේදනාවක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. තේරෙනවද? එහෙනම් වේදනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. ඔබ ඇසෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අහනවා, මනසින් සිතුවිල්ලක් හිතනවා, දැක්ක දේ ඇසුන දේ දැනුන දේට ඔබ ඇලෙනවා, ගැටෙනවා, උපේක්ෂා සාගත වෙනවා. ඇලුන ගැටුන උපේක්ෂා සාගත වෙච්ච දේ ඔබ මොකද කරන්නේ? හඳුන ගන්නවා. හඳුන ගන්නවා කියන්නේ මොකද්ද? මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ මල්ලි කියලා ඔබ හඳුන ගන්නවා. මිනිස්සු 100ක් ඉන්න තැන ඔබේ අම්මා හිටියොත් මේ මගේ අම්මා කියලා හඳුන ගන්නවා. මේ රට, මේ ජාතිය, මේ ඉර, මේ හඳ, මේ ජපන් ජාතිකයෙක්, මේ චීන ජාතිකයෙක් කියලා ඔබ හඳුන ගන්නවා. එහෙනම් බලන්න ඔබ ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, ශරීරෙන්, මනසෙන් පුංචි කාලයේ ඉඳන් මේ මොහොත දක්වා යම් රූපයක් හඳුනා ගත්තා නම් ඒ හඳුනා ගැනීම නිත්‍යද අනිත්‍යද? වෙනස් වුණා. එහෙනම් පුංචි කාලයේ ඉඳන් ඔබ හඳුනා ගත්තා වූ සෑම රූපයක්ම අනිත්‍ය වෙලා ගියා නම් ඔබ අදින් පස්සේ බලාපොරොත්තු වෙනවා නම් යම් හඳුනා ගැනීමක් කරන්න, ඒ හඳුනා ගැනීම නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වෙනවා. එහෙනම් හඳුනා ගැනීම සංඥාව කියන කාරණේ අනිත්‍යයි. දැන් අපි ඇසෙන් රූපයක් දැක්කා, කනෙන් ශබ්දයක් ඇහුවා, මනසින් සිතුවිල්ලක් සිතුවා, දැක්ක දේ ඇසුන දේ දැනුන දේට අපි ඇලුනා, ගැටුණා, උපේක්ෂා සාගත වුණා. ඇලුන ගැටුණ උපේක්ෂා සාගත වෙච්ච දේ අපි හඳුනාගත්තා. හඳුනාගත්තා වූ දේට අපි මොකද කරන්නේ? හඳුනාගත්තා වූ දේ ගැන අපි හිතනවා. හිතනවා කියන්නේ මොකද? සංස්කාර රැස් වෙනවා. ඒ කියන්නේ සංඥා පත්‍ය සංස්කාර. සංස්කාර රැස් වෙනවා කියන්නේ මොකද්ද? අපි සිතන සිතුවිල්ලක් පාසා නිරේතුරුවම අපි කුසල් හෝ අකුසල් සංස්කාරයක් රැස් කරමින් තමයි ඉන්නේ. එහෙනම් බලන්න ඔබ පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වා යම් කුසල් අකුසල් සංස්කාරයක් රැස් කළා නම් ඒ සංස්කාර නිත්‍යද අනිත්‍යද? විපාක දීලා අවසන් වෙනවා. තේරෙනවද? ඔබ සක්‍රියා වෙලා ඉපදුනේ කුසල් සංස්කාරයක් නිසා විපාක දීලා අවසන් වුණා, ආයිමත් දුගතියට වැටුණා. ඔබ සක්විති රජ වෙලා ඉපදුනේ කුසල් විපාකයක් නිසා විපාක දුන්න අකුසල් කරලා ආයිමත් සතර අපායට. එනම් මේ රැස් කරන්නා වූ සෑම සංස්කාරයක්ම නිත්‍යද අනිත්‍යද? එනම් ඔබ අනාගතයේ රැස් කිරීමට බලාපොරොත්තු වෙන්නා වූ සෑම සංස්කාරයක්ම නිත්‍ය වේද අනිත්‍ය වේද? අනිත්‍ය වේද. එනම් ඔබ ඇහෙන් රූපයක් දැක්ක, කනෙන් ශබ්දයක් ඇහුවා, මනසින් සිතුවිල්ලක් සිතුවා, දැක්ක දේ ඇසුන දේ දැනුන දේ ඔබට ඇලුනා, ගැටුණා, උපේක්ෂා සාගත වුණා. ඇලුන ගැටුන උපේක්ෂා සාගත වෙච්ච දේ ඔබ හඳුනාගත්තා. හඳුනාගත්තා වූ දේ ගැන ඔබ හිතුවා. හිතපු දේ ගැන ඔබ මොකද කරන්නේ? විශේෂ වූ දැනීමක් ඇති කරගනවා. සංස්කාර පත්‍ය විඥාන. විඥානය කියන්නේ මොකද්ද? විශේෂ වූ දැනීම. එහෙනම් ඔබ බලන්න ඔබ යමෙක් හඳුනගෙන ඒ හඳුනාගත්තා වූ කෙනා ගැන හිතලා ඔබ විශේෂ වූ දැනීමක් ඇති කරගන්නවා. මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා සත්පුරුෂයි, මෙයා අසත්පුරුෂයි කියලා. එනම් ඔබ යමෙක් හඳුනගෙන එයා ගැන හිතලා ඔබ විශේෂ වූ දැනීමක් කෙනෙක් ගැන ඇති කරගත්තා නම් ඒ දැනීම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? ඔබ ඊයේ හොඳයි කියලා හඳුනගත්ත දැනගත්ත කෙනා හෙට ඔබට නරක කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් ඔබ හිතන්නේ ඔබ ආහාරයක් හඳුන ගන්නවා මේක පරිප්පු කියලා. මේක රස විඳලා ඔබ විශේෂ වූ දැනීමක් ඇති කරගන්නවා. මේක තිත්තයි, මේක ඇඹුල්, මේක නරක වෙලා, මේක පිරුණු වෙලා කියලා. එහෙමනම් ඒ සකස් කරගත්තා වූ සෑම දැනීමක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය. එන දැන් ඔබට පේනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ධර්මතාවයන් පහම නිත්‍ය වූ ධර්මතාවයන්ද අනිත්‍ය වූ ධර්මතාවයන්ද? එනිසා මේ අනිත්‍ය වූ ධර්මතාවයන්ට අපි බැඳීම නිසා, මගේ කර ගැනීම නිසා නිරේතුරුවම අපි භවයට යන්නා වූ සංස්කාරයක් රැස් කරගන්නමින් ඉන්නේ. එනිසා විවේකීව සිටින වෙලාවට සෑම මොහොතකදම මේ රූපේ අනිත්‍යභාවය දකින්න. තේන මේ රූපේ අනිත්‍යභාවය දකිනවා වගේම තමන්ට අරමුණු වෙන්නා වූ බාහිර රූපයන්ගේ අනිත්‍ය භාවය දකින්න. මේක අතීත වර්තමාන අනාගත පංච උපාදාන ස්කන්ධයක් හැටියට මේ සෑම රූප වේදනා සංඥා සංකාර විඥානයක්ම අනිත්‍ය දකින්න. මොකද අපි බැඳිලා තියෙන්නේ මේ පංච උපාදාන ස්කන්ධයටමයි. තේරෙනයි. එනිසා නිරේතුරුවම විවේකීව සිටින සෑම මොහොතකම මෙන්න මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය ජීවිතේට එකතු කරගන්න. පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය ඔබ තුල වැඩෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ භාවයේ තුලමයි. තේරෙනවද? එනිසා මුල් තැන ආරෂ්ඨාංගික මාර්ගයට දෙන්න. ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයක් හැටියට වැඩෙද්දී ඔබ තුල සතර සටිපට්ඨාන ධර්මයන් වැඩෙනවා. සතර සටිපට්ඨාන ධර්මයන් වැඩෙද්දී සප්තබොජ්ජංගයන් වැඩෙනවා. සප්තබොජ්ජංගයන් වැඩෙද්දී ඔබ කවදා හරි අවබෝධ කරගන්නේ අවසානයේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍යයි කියන කාරණය. මායා යනු සංකල්පයක්ද එසේ නොමැතිනම් ජීවමාන චරිතයක්ද? මායා කියන්නේ ජීවමාන චරිතයක්. තේරෙනවද? දැන් සක්‍රයා කියන්නේ තව දිසාවේ ජීවත් වෙන සක්‍රයා කියන්නේ ජීවමාන චරිතයක් වගේ. තේරෙනවද? මායා කියන්නේ මේ මොහොතේ ජීවමානව ඉන්න චරිතයක්. තේරෙනවද? නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්වෝ දෙආකාරයක මායයන් පිළිබඳ. එක්කෙනෙක් තමයි ওই වසවර්ති දිව්‍යතලයේ ඉන්න දිව්‍ය නායකයා මායා. තේරෙනවද? ඉන් පස්සේ මහත්වෝ බුදුරජාන් වහන්සේ ගිහි පිං අතුල්ලා වෙන අපිට දේශනා කරන්නේ පංච උපාදාන ස්කන්ධයයි මායයා කියලා. තේරෙනවද? ඒතොර පංච උපාදාන ස්කන්ධයටත් මායයා කියනවා. රූප වේදනා සංඥා සංකාර විඥාණයන්ට අර වසවර්ති දිව්‍යතලයේ ඉන්න දිව්‍ය නායකයාටත් බුදුරජාන් වහන්සේ මායයා කියලා කියනවා. ඒතොර ওই වසවර්ති දිව්‍යතලයේ ඉන්න දිව්‍ය නායකයා වසවර්ති මායයා මහ මේ පිංගතුණි කවදාක්වත් මේ අපි ළඟට එන්නේ නැහැ. එයා එන්නේ කවදා හරි පසේ බුදුරජාණන් වහන්සේලා නැත්තම් බුදුරජාණන් වහන්සේලා නැත්තම් රහතන් වහන්සේලා මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න එන වෙලාවට තමයි එයා පල්ලෙහාට බහින්නේ. තේනවද? එහෙම නැතුව සාමාන්‍ය අපි ළඟට එයා එන්නේ නැහැ. මෙන්න මේ මාර දිව්‍ය පුත්‍රයාට තණ්හා රති රගා කියලා මාර දූතියෝ 3 දෙනෙක් ඉන්නවා. මේ මාර දූතියෝ 3 දෙනා ජීවමාන දිව්‍යාංගනාව. තේරෙනවද? ජීවමාන දිව්‍යාංගනාව. ඒ වගේමයි මේ වසවර්ති දිව්‍යතලයේ මාර පිරිවරක් ඉන්නවා. ඒකට කියනවා මාර සේනාව කියලා. ඒ මාර පිරිවර කියන්නේ කවුද? ඒ වසවර්ති දිව්‍යතලයේ ඉන්න දෙවියන්මයි. මේ වසවර්ති දිව්‍යතලයේ ඉන්න මේ මාර පිරිසට ඕනෑම වේශයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒගොල්ලන්ට ඒක තියෙන හැකියාවක්. එතකොට මේ වසවර්ති පරනිම්මිත වසවර්ති දිව්‍යතලයේ කියන්නේ මේ ලෝකයේ තියෙන දිව්‍යතල වලින් සස්ත්‍රීකම දිව්‍යතලය. සස්ත්‍රීකම දිව්‍යතලය. මොකද මේ පරනිම්මිත වසවර්තියේ කියන්නේ අපිට අවුරුදු 2000ක් ඒගොල්ලන්ට එක දවසයි. අපිට අවුරුදු 2000ක් එක දවසයි. ඒ කියන්නේ තාම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල ඒගොල්ලන්ට තාම දවස් එකමාරක් ගිහිල්ලා නැහැ. මොකද ඒසා ඒගොල්ලන්ගේ සැප අධිකයි. තේරෙනවද? ඒතන වසවර්ති දිව්‍ය පුත්‍රයා කියන්නේ පෙර සංසාරයේ අප්‍රමාණ පින් කරපු කෙනෙක්. ඒ පින වැඩි නිසාම එයාට අකුසලයේ ප්‍රකට නැහැ. පින වැඩි නිසාම එයාට අකුසලයේ ප්‍රකට නැහැ. ඒතර මේ වසවර්ති දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න වෙලාවේ ඇවිල්ලා බාධා කරනවා. අවබෝධ කරගත්තාට පස්සේ ඇවිල්ලා තර්ජනය කරනවා. දැන් ඔබ ධර්මය අවබෝධ කළානේ. දැන් පිරිනිවන් පාන්න කියලා. දැන් පිරිනිවන් පාන්න කියලා නවත් වෙනවා. ඊට පස්සේ නිරේතුරුවම බුදුරජාණන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට නිරේතුරුවම මේ මායා පීඩා කරනවා. තේරෙනවද? ඉතින් මෙහෙම පීඩා කරලා අවසානයේ ආවි සංස්කාරය අතහරින මොහොතේ බුදුරජාන් වහන්සේට පීඩා කරනවා. නමුත් මේසා බුදුරජාණන් වහන්සේලාට පීඩා කරලා රහතන් වහන්සේලාට පීඩා කළත් මායාට ඒ අකුසල් ප්‍රකට වෙන්නේ නැහැ. ඇයි අකුසල් ප්‍රකට වෙන්නේ නැත්තේ? පින බලවත්. තේන පිනේ බලවත් භාවය නිසාම එයාට අකුසලයේ ප්‍රකට වෙන්නේ නැහැ. අකුසලයේ ප්‍රකට නොවෙන නිසාම එයා තව තව බලවත් අකුසල් කරලා යම් දවසක එයා පින පිරිහිච්ච වෙලාවට එයා කල්ප ගානක් සතර අපායට වැටෙනවා. ඒ කල්ප ගානක් එයාගේ සතර අපායේ දුක තිවුරයි. මොකද ඒසා බලවත් අකුසල් සිද්ධ කළා. එතකොට එහෙනම් මායා කියන්නේ ජීවමාන චරිතයක්. තේනවද? එතකොට මේ මායා කියන ජීවමාන චරිතේ නිරේතුරුවම එක්ක බුදුරජාණන් වහන්සේලාට නැත්නම් රහතන් වහන්සේලාට නැත්නම් පසේ බුදුරයන් වහන්සේලාට තමයි පීඩා කරන්න එන්නේ. එතකොට මේ මායා නිරේතුරුවම එන්න පෙර ආතුව එයා මුලින්ම එවන්නේ කවුද? එයාගේ මාර පිරිවර. එයාගේ මාර පිරිවරත් ඇවිල්ලා මාර පිරිවරගෙන් එයාට තර්ජනය කරගන්න බැරි වුණොත් ඊට පස්සේ එයා එවන්නේ මාර දූතියෝ. දැන් අපි දන්න ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. ඒ ස්වාමින් වහන්සේ වරක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට පේනවා උන්වහන්සේට මීටර් 25ක් විතර ඉදිරියෙන් දැන් සමාධියෙන් උන්වහන්සේ පසු වෙලා තියෙනවා. සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට පේනවා උන්වහන්සේ ඉදිරියේ මීටර් 25ක් ඉදර ඉස්සරහා එක පාට කුළුමීම හරක් රංචුවක් කුළුමීම හරක් රංචුවක් පහළ වෙනවා. එක පාට පහළ වෙලා තියෙන. ඒ පහළ වෙච්ච කුළුමීම හරක් රංචුව නාසයෙන් දුම් පිබගෙන එක පාට වේගෙන් ස්වාමීන් වහන්සේ ඉස්සරහාට හබාගෙන ඇවිල්ලා දිනු. ඒ හබාගෙන ඇවිල්ලා ස්වාමින් වහන්සේට මීටර් දෙකක් වගේ ඉදිරියෙන් ඒ අය ආයිමත් දකුණු පැත්තට හැරලා පැනලා ගියලා. මොකද උන්වහන්සේගේ සමාධියේ ශක්තිය නිසා ඒ මාර් බලවේගට ඉස්සරහට එන්න. ඒකට උන්වහන්සේ ඊට පස්සේ බලනවා මේ කුමක්ද මේ උනේ කියන කාරණේ. ඒ වෙලාවේ උන්වහන්සේගේ ප්‍රඥාවෙන් දකිනවා ඒ කුළුමීම රැළ කියන්නේ මාර් සේනාව. තේරෙනවද? ඒගොල්ලන්ට ඕනෑම වේශයක් ගන්න පුළුවන්. ඒ වේශය තුළ සමාධියෙන් තමයි ඒගොල්ලෝ ඒ අය ඉස්සරහට එන්නේ. ඒ වේශය අරන් ඒ වෙලාවේ බියටපත් කරන්න තමයි එතකොට ඒ කුළුමීම හැටියට පහළ වුණේ කවුද? අර මාර සේනාව. නමුත් මේ කුළුමීම රංචුව පහළ වෙලා ස්වාමින් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මීටර් දෙකක් පමණ තියදී දකුණට හැරලා පලා යද්දී ඒ කුළුමීම රංචුව පහළ වෙච්ච තැනම තවත් සද්දන්ත කුළුමීමක් පහළ වෙලා තියෙනවා. තනි එකෙක් සද්දන්ත කුළුමීමේ. ඒ සද්දන්ත කුළුමීමාගේ ශරීරය හරියට වෙල්වට් රෙද්දක් වගේ කියනවා. දහස්කඩ සිවුරක් වගේ පුංචි පුංචි කොටු තියෙන දිලිසෙන ග්‍රීස් පැහැයෙන් යුත් වෙල්වට් රෙද්දක් වගේ තමයි ඒ කුළුමීමාගේ ශරීරය. එයාගේ මේ නහයට ලොකු රත්තරන් වළල්ලක් දාලා තිබිලා තියෙනවා. තේරෙනවද? එතකොට එහෙම දාලා මේ කුළුමීම එක මොහොතේ අර සද්දන්ත සස්ත්‍රීක කුළුමීම පහළ වෙලා වේගයෙන් හබාගෙන ස්වාමීන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා තිනවා. බිම දුම් පිඹගෙන තමයි නහයෙන් එයා එන්නේ. නමුත් එයත් ආවොත් එයත් අර වගේම මීටර් දෙකක් තියලා එයත් හැරලා පැනලා දුවලා තියෙනවා. මොකද සමාධිය ඉදිරියේදී සමාධිය කියන්නේ පංච නීවරණ යටපත් වෙලා පංච නීවරණ යටපත් වුණ ඕනම හිතකට කවදාකවත් බියක් සකස් වෙන්නේ නැහැ. එතකොට ඒ බිය කරන්න බැරි තැනදී එයත් දකුණු පැත්තට හැරලා පැනලා ගිහලා. නමුත් දැන් මේ සිද්ධිය වුණාට පස්සේ තමයි ඒ ස්වාමින් වහන්සේ තමන්ගේ නුවණින් ගලපලා දැකලා තියෙන්නේ මේ උනේ කුමක්ද කියලා. එතකොට එයා දකින්නේ මොකද්ද? අර මුලින් පහළ වෙච්ච කුළුමීම රැළ කියන්නේ මාර පිරිවර තමයි එයා පහළුණේ. එතකොට මාර පිරිවර පහළ වෙලා භික්ෂුව බිය කරන්න බැරි වෙච්ච තැන ඊළඟට අර තනි සද්දන්ත කුළුමීමා හැටියට පහළුණේ කවුද? වසවර්ති දිව්‍යපුත්‍රයා. එතකොට එහෙනම් බලන්න වසවර්ති දිව්‍යපුත්‍රයා කියන කෙනාත් මේ මොහොතේ ජීවමානව ඉන්නවා. ඒ ජීවමානව ඉන්න අය මේ මොහොතේ ධර්ම මාර්ගය තුළ ගමන් කරන අයට පීඩාවන් සිද්ධ කරනවා. නමුත් මහත්තයෝ සමාධිය තුළ පසුවෙන්නා වූ කිසිම ස්වාමින් වහන්සේ කෙනෙකුට මේ මාරයාට පීඩා කරන්න පුළුවන්කම නැහැ. ඒ වගේම අපි දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් තවත් මොහොතක සමාධියෙන් පසු වෙනකොට ඒ ස්වාමින් වහන්සේට දර්ශනය වෙලා තියෙනවා රෝගී කාන්තාවක්. රෝගී කාන්තාවක්. ඒ ඇත්තටම එයා හුඟාක්ම රෝගීව පැදුරක දිගා වෙලා හිටිය රෝගී කාන්තාවක්. නමුත් ඒ කාන්තාව දෙස ස්වාමින් වහන්සේ සමාධියෙන් දකිනකොට ඒ කාන්තාව එක ක්‍රමානුකූලව සස්ත්‍රීක දිව්‍යාංගනාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ සස්ත්‍රීක දිව්‍යාංගනාවක් බවට පත් වෙන්නේ අඩ නිර්වතින්. තේරෙනවද? එතකොට ඒ සස්ත්‍රීක දිව්‍යාංගනාව බොහොම අර සාමාන්‍යයෙන් දිව්‍යාංගනාවකගේ ස්වභාවය තමයි දිගටි සිහින් දිව්‍යාංගනාවක්. ඔය මහත ස්වභාවයේ දිව්‍යාංගනාව නැහැ. දිව්‍යාංගනාවකගේ ස්වභාවය යාගේ ලාලිත්‍ය රිද්මය මේ සෑම දෙයක්ම දිව්‍යාංගනාවක් තුළ තියෙනවා. හරියට අර මොනර සලුංගලයක් නැත්තම් නයා සරුංගලයක් අහසේ අර රිද්මයට පාවෙනවා වගේ දිව්‍යාංගනාවක් තුළ ලස්සන රිද්මයක් ලාලිත්‍යයක් ප්‍රභාෂර භාවයක් තියෙනවා. නමුත් මේ කියන මේ මාර දූතියන්ගේ එහෙම රිද්මයක් ලාලිත්‍යයක් නෙමේ තියෙන්නේ. ඒගොල්ලෝ කාමය ඇති කරන්න මහා කාමය වැඩෙන ආකාරයෙන් මස් තරවුණු ශරීරයක් තමයි ඒ වෙලාවේ පෙන්නන්නේ. නමුත් ඒ වෙලාවේ භික්ෂුව හඳුන ගන්නවා මේ දිව්‍යාංගනාවක් කියලා. මොකද ඒ දිව්‍යාංගනාවේ ස්වභාවය හරියට අර කපපු පිනිජම්බු ගෙඩියක් ඉදුණු පිනිජම්බු ගෙඩියක තියෙන රෝස පාට පැහැ තමයි යාගේ ස්වභාවය. එහෙනම් බලන්න අර රෝගී වේශයෙන් එතෙන්ට ආවේ කවුද? අර මාර දූතියමයි. එතකොට මේ මාර දූතිය රෝගී වේශයෙන් ඇවිල්ලා අවසානයේදී යාගේ කය ඝන කරලා අඩ නිර්වතින් යා පෙන්නන්නේ ඇයි? ස්වාමින් වහන්සේලා තුල කාමයන් සකස් කරන්න. ඒ වගේ මහත්වෝ මේ ජීවමාන චරිත මේ මාරයා කියන්නේ මාර දූතියන් කියන්නේ මාර පිරිවර කියන්නේ මේ මොහොතේ පරිනිම්මිත වසබත්තියේ ජීවත් වෙන ජීවමාන දිව්‍ය චරිත. නමුත් මේ චරිත නිරේතුරුවම අර ධර්ම මාර්ගයේ ඉස්සරහට යන අය කරා විතරයි එන්නේ. ඉන් මෙහා අපිට නිරේතුරුවම මාරයා වෙන්නේ පංච උපාදානස්කන්ධය. තේරෙනවද? ඒ නිසා අපිට මාරයා වෙන්නේ පංච උපාදානස්කන්ධය. කොතනකවත් වසවර්ති දිව්‍ය නායකයා අපිට පීඩා කරන්න එනවායි කියලා කාරණේ හිතන්න යන්න එපා. එහෙම හිතුවොත් එතන අපි මාන්නයයි සකස් කරගන්නේ. ඒ නිසා නිරේතුරුවම ගිහි පින්වතුල්ලා දක්ෂ වෙන්න අපිට මාරයා වෙන්නේ පංච උපාදානස්කන්ධය. ඒ පංච උපාදානස්කන්ධය කෙටියෙන්ම කියනවා නම් මොකද්ද? සිතත් රූපයත් කියන කාරණේ. දැන් ඔබ හිතන්නේ දැන් රූපයක් ඔබේ ඉදිරියට කෙනෙක් එනවා. තේරෙනවද? ඔබ ඉදිරියට එන කෙනෙක් එෙනවා බුදුරජාණන් වහන්සේ කියන රූපය මාරයා කියලා. නමුත් ඔබ රූපය මාරයා හැටියට හඳුනගන්නේ නැහැ. රූපය මාරයා හැටියට අඳුනගන්න ඇති නිසා ඔබ ඉදිරියට එන කෙනා නිසා ඔබ ගැටිලා ද්වේශය සකස් කරන් අකුසලයක් ඇති කරගන්න. දැන් ඔබේ දේශය සකස් කරගෙන අකුසලයක් ඇති කර ඇති කුමක් නිසාද රූපය මාරය හැටියට දැක්කේ නැති නිසා නේද. එතොට බුදුරජාණන් වහන්සේ රූපය මාරයා හැටියට දකින්න කියද්දේ ඔබ රූපය මාරයා හැටියට දැක්කනම් ඔබේ රූපය නිසා දේශය සකස් කරගන්නවාද නැහැ. තේනාද? එනිසා නිරයතුරුවම රූපයක් දකිද්දී ඒ රූපය මාරයා හැටියටම දකින්න. තේනාද? මොකද අපි කොයි වෙලාකවත් රූපය මාරයා හැටියට දකින්න නැති නිසා නිරයතුරුවම අපි රූපයන් නිසා බරපතලූ අකුසලයන් සිද්ධ කරගන්න. දැන් අපි බලන්නකො ස්වාමින් වහන්සේ කියලා කෙනෙක් ගන්නකො. එතකොට ස්වාමින් වහන්සේ කෙනෙක් දැක්කත් දැන් එක ස්වාමින් වහන්සේ නමක් ගෙදරකට ටිකට් පොතක් විකුණන්නේ නෝ. ටිකට් පොතක් විකුණන්නේ ළමා නිවාසයකට ආධාරයක් පිණිස. එතකොට ඒ ගෙදර ඉන්න මහත්තයා ඒ ස්වාමින් වහන්සේට බැනලා එලෝ ගන්නවා. ස්වාමින් වහන්සේලාට සල්ලි අල්ලන්න කැප නැහැ. මෙහෙම යන්න කියලා බැනලා එලෝ ගන්නවා. තේරෙනවද? එතකොට බලන්නේ ඒ ස්වාමින් වහන්සේ කරන්නේ හරි හෝ වැරදි වෙන්න පුළුවන්. නමුත් ඒ මහත්තයා ස්වාමින් වහන්සේගේ රූපේ මාරය හැටියට දැක්කේ නැහැ. තේරෙනවද? දකින් නැති නිසා ස්වාමින් වහන්සේට දොස් කියලා නිරයතුරුවම බලවත් අකුසලයක් සිද්ධ කරගත්. නමුත් ඒ ස්වාමින් වහන්සේ රූපේ මාරයා හැටියට දැක්කනම් එයා ඒ මාරයා නිසා අකුසල් සිද්ධ කරගන්නවද? නැහැ. එයාට තිබ්බ ස්වාමින් වහන්ස මගේ ළඟ මේ මොහොතේ සල්ලි නැහැ, ඒ නිසා ටිකට් එකක් ගන්න බැහැ. එහෙම නැත්නම් මගේ ළඟ රුපියල් 10යි තියෙන්නේ මේක තියාගන්න කියලා දුන්න නම් එයා අකුසලයක් කරගන්නවද? නමුත් එයා රූපේ මාරයා හැටියට දකින්න දක්ෂ වුණේ. රූපේ මාරයා හැටියට දකින්න අදක්ෂ නිසාම නිරේතුරුවම අපි රූපයන් නිසා අප්‍රමාණ වූ අකුසල් සිද්ධ කරගන්න. දැන් ඔබ බලන්න උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ඔබ මේ ඇසෙන් දකින රූපයන් නිසා කොච්චරනම් අකුසලයන් සිද්ධ කරගන්නවද කියලා නේද? රූපයන් උදෙසා ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයන් ඇති කරගෙන ඒ නිසාම අපි බලවත් වූ අකුසල් කරගන්නවා. අපි රූපයක් දැක්කා කියන තැන අපි නවතින දක්ෂ නැහැ. ඒ වගේම බුදුරජාන් වහන්සේ රූපය මාරයා කියන්නේ ඒකයි. දෙවනුව බුදුරජාන් වහන්සේ කියනවා හිත කියන්නේ මාරයා කියලා. එහෙනම් බලන්න උදේ ඉඳන් රාත්‍රී වෙනකන් අපිට මේ සකස් වෙන සෑම හිතක් නිසාම අපි මොකද කරගන්නේ? අකුසලයක් සකස් කරගන්න. දැන් ඔබ බලන්න උදේ ඉඳන් හවස් වෙනකන් ඔබ තුල මොකද්ද සකස් වුනේ කියලා? එක්ක සැප වේදනාවක්, එක්ක දුක් වේදනාවක්. ওই දෙක තමයි අපි තුල සකස් වෙන්නේ. එතකොට සැප වේදනාවක් කියන්නේ මොකද්ද? දැන් පින්වත් ඔබ තුල සැප වේදනාවක් සකස් වෙනවා නම් ඒ මොකද්ද? ඔබ සංසාරයේ කළා වූ යහපත් දෙයක යහපත් විපාකයක්. එතකොට යහපත් දෙයක යහපත් විපාකයක් දෙනකොට ඔබ මොකද කරන්නේ? ඔබ සැප වේදනාවක් අත්විඳින්දී ඒ සැප වේදනාව නිසා ඔබ කාමච්ඡන්දයන් ඇති කරගෙන ඔබ ආයිමත් ලෝභ දේශ මෝහයන් ඇති කරගන්න. දැන් බලන්න ඔබ දරුවා නිසා, බිරිඳ නිසා, රැකියාව නිසා, ව්‍යාපාරය නිසා, රට ජාතිය නිසා ඔබ යම් සැප වේදනාවක් ඇති කරගත්තොත් ඒ සැප වේදනාව නිසා මොකද්ද වෙන්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් ඔබ ඇති කරගන්නවා. තේරෙනවද? එහෙනම් බලන්න ඔබ දුක් වේදනාවක් ඇති කරගත්තොත් මොකද්ද වෙන්නේ කියලා? දුක් වේදනාවක් ඇති කරගත්ත තැන ඒ දුක් වේදනාවට ගැටිලා නැවතත් ලෝභ, ද්වේෂ, මෝහයන් ඇති කරගන්නවා. තේරෙනවද? එහෙනම් අපි උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මොකක්ද මේ කරමින් ඉන්නේ? සෑම නිමේෂයකදීම රැස්වෙන්නා අතීතයේ කළා වූ සංස්කාරයක් නිසා නැවත නැවත ලෝභ, ද්වේෂ, මෝහයන් ඇති කරගනිමි සිටින්නේ. මොකද ඔබ සිත මායයා හැටියට දකින්නේ නැහැ. සිත මායයා හැටියට දකින්නේ නැති නිසාම නිරේතුරු ඔබ ලෝභ, ද්වේෂ, මෝහයන් කරා යනවා. ඒ නිසා නිරේතුරු ඔබ දක්ෂ වෙන්න සකස් වෙන සෑම සැප වේදනාවක් ළඟදීම ඒ සැප වේදනාවට ඇලෙන්න එපා. සැප වේදනාවට ඇලෙන්නේ නැති තැන මොකද වෙන්නේ? ඔබ උපේක්ෂාව කියන තැනට එනවා. ඔබේ ජීවිතය තුළ සකස් වෙන සෑම දුක් වේදනාවකදීම ඔබ දුක් වේදනාවට ගැටෙන්න එපා. ගැටෙන්නේ නැති තැන මොකද වෙන්නේ? ඔබ ආයිමත් උපේක්ෂාව කියන තැනට එනවා. ඒ නිසා නිරේතුරුවම ගිහි පින්වතුන්ලා දක්ෂ වෙන්න. රූපය කියන්නේ මායයා, සිත කියන්නේ මායයා. ඒ නිසා තමන් ඉදිරියට එන සෑම රූපයක් නිසාම තමන්ට අකුසලයක් සිද්ධ වෙන්න පුළුවන්. එනිසා රූපයක් ඉදිරියට එනකොට නිතරම බුදුරජාන් වහන්සේ දේශනා කරපු රූපය මායයා හැටියට දැනගෙන එන රූපයට අදාළව කුසලයක් මිසක් අකුසලයක් රැස් වෙන දිශාවට යන්න එපා. එනිසා සකස් වෙන සෑම සිතුවිල්ලක් දිහා සතියෙන් සිහියෙන් දකින්න, දැකලා ඒ සකස් වෙන සෑම ලෝභ, ද්වේෂ, මෝහ අකුසලයක්ම ඔබ නිත්‍ය වශයෙන් ගන්න යන්න එපා. එනිසා ඔතනදී තමයි මහත්තයෝ මාරයා කියන කාරණය අපිට ගලප ගන්න වෙන්නේ. එතකොට මාරයා පළවෙනුව වසවර්ති දිව්‍යතලයේ ඉන්න දිව්‍ය පුත්‍රයා, එයාගේ දිව්‍ය පිරිවර ඉන්නවා. තණ්හා, රති, රගා කියලා ජීවමාන මාර දූතිය තුන්දෙනෙක්, ජීවමාන දිව්‍යාංගනාව තුන්දෙනෙක් ඉන්නවා. ඉන් මෙහා ගිහි පින්වතුන්ලාට නිරේතුරුවම මාරයා බවට පත් වෙන්නේ පංච උපාදානස්කන්ධයම. එනිසා නිරේතුරුවම පංච උපාදානස්කන්ධය කෙරෙහි අවධානයෙන් ඉන්න, පංචුපාදානස්කන්දේ නිත්‍ය භාවයෙන් ගැනීම නිසාම අපි මාරයාට අදාළ සංස්කාරයක් නිරතුරුවම රැස් කරනවා. ගෞරවනීය මහා සංඝරත්නයෙහි ගුණයන් පිළිබඳ ධර්මානුකූල විග්‍රහය. බුදුරජාන් වහන්සේ නිරේතුරුව දේශනා කරනවා මහා සංඝරත්නය අරමුණු කරගන්න කියලා. අපි දානේ මේ ලෝකේ යමක් පූජා කිරීමට සුදුසුම කෙනා තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ. තේරෙනවද? ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතේ කාසාය කණ්ඨකලා කියලා පිරිසක් ඇති වෙනවා. එතකොට ඒ කාසාය කණ්ඨකලා කියන පිරිස ඇති වුණාම ඒගොල්ලන්ට මේ සිවුර අඳින ඒගොල්ලෝ පළඳින්නේ නැහැ. තේරෙනවද? සිවුර අඳින එදාට ගිලිහිලා තියෙන සිවුර අඳින අතුරුදහන් වෙලා තියෙන. තුන් චීවරය කියන කාරණේ අතුරුදහන් වෙලා තියෙන. තුන් චීවරය අතුරුදහන් වුණත් එදාට සංඝයා කියන අර්ථය තාම තියෙනවා. මොකද බුදුරජාන් වහන්සේ කියනවා කාසාය කණ්ඨකටත් සාංගික කළා දන් දෙන්න පුළුවන් කියලා. කාසාය කණ්ඨකටත් දානයක් සාංගික කරන්න පුළුවන් කියලා. එහෙනම් සංඝයා කියන අර්ථය එදාට තියෙනවා. නමුත් තුන් සිවුර අතුරුදහන් වෙලා. ඒතර තුන් සිවුර අතුරුදහන් වුණේ ඇයි? මේ උතුම් චීවරය දරන්න පුළුවන් පින් තියෙන පිරිසක් එදාට ලෝකේ පහළ වෙන්නේ නැහැ. තේරෙනවද? ඒතර මේ චීවරය දරන්න පින් තියෙන පිරිසක් නැති නිසාම චීවරය අතුරුදහන් වෙලා යනවා. චීවරය අතුරුදහන් වුණත් සංඝයා කියන අර්ථය තාම තියෙනවා. තේරෙනවද? ඒ නිසා චීවරය අතුරුදහන් වෙන්න මූලික හේතුව තමයි චීවර දරාගත්තා වූ අපි මේ චීවරයට නොගැලපෙන ආකාරයෙන් සීලෙන් දුර්වල ආකාරයෙන් කටයුතු කිරීම නිසාම අනාගතයේදී පහළ වෙන පිරිසට අනිවාර්යයෙන්ම මේ චීවරය කියන කාරණේ දුර්ලභ කාරණයක් වෙනවා. මොකද මේ මොහොතේ මේ ලෝකයේ තියෙනා වූ දුර්ලභම දේ තමයි පැවිද්ද කියන කාරණේ. ඇයි මේ පැවිද්ද මේසා දුර්වල වෙලා තින්නේ? අපි සංසාරයේ ඒ තරමටම චීවර දරාගෙන අපි ඒ චීවරයට අගෞරවන් කරලා තියෙනවා. අපි සංසාරයේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආවා වූ මේ ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඉපදිලා මේ උතුම් චීවර දරාගෙන අපි චීවරයට ඒසා අගෞරවයන් කරලා ඒ අගෞරවයන් කරපු නිසාමයි චීවරය කියන කාරණය පැවිද්ද කියන කාරණය මේ ලෝකයේ දුර්ලභ දෙයක් බවට පත් වෙන්නේ. මේ මොහොතේ දුර්ලභ දෙය තව තව අපි චීවර දරාගෙන වැරදි කරන්න කරන්න තව තව දුර්ලභ බවට පත් වෙලා කාසාය කණ්ඨකලා පහළ වෙනකොට තුන් සිවුර අතුරුදහන් වෙලා එනවා. සංඝයා කියන අර්ථය තියෙනවා තුන් සිවුර අතුරුදහන්. මොකද තුන් සිවුර දරන්න පුළුවන් පිනති කෙනෙක් ඒ වගකීම දරන්න පුළුවන් කෙනෙක් ලෝකේ දාට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කරන සෑම පින්කමක්ම සංඝයා අරමුණු කරගෙන පින්කම් කරන්න කියලා. කොතනකවත් පින්වතුල්ලා සාමින් වහන්සේලාගේ හරි වැරදි හොයන්න යන්න එපා. සාමින් වහන්සේ පන්සලේද ආරණ්‍යේද කැලේද කියන කාරණේ අදාළ කරගන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ට මුණ ගැහෙන තමන්ට හමු වෙන සෑම සාමින් වහන්සේ නමක්ම සංඝයා අරමුණු කරගෙන දානේ පූජා කරන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මෙවැනි නීතියක් මෙවැනි ධර්මයක් අපිට පනවන්නේ ඇයි? මේ ශාසනය ආරක්ෂා උදෙසා. තේරෙනවද? මේ ශාසනය ආරක්ෂා උදෙසා මේ සම්මා සම්බුද්ධ ශාසනය වැඩිපුර එකම එක දවසක් හෝ ආරක්ෂා වී පැවතීම උදෙසායි බුදුරජාන් වහන්සේ මෙවැනි ධර්මය දේශනා කරන්නේ. ඒ නිසා පින්වතුල්ලා කරන්නා වූ සෑම දානමය සීලමය පින්කමකදීම පින්වතුල්ලා සංඝයා කියන අරමුණ සීතබා ගන්න. එතකොට සංඝයා කියන්නේ කවුද? අර කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේගෙන් ඒ පැවැත්වෙන්නා වූ ඒ උතුම් රහතන් වහන්සේලාමයි. ඒ උතුම් අධිගමලාභීන්මයි. තේරෙනවද? එනිසා සංඝයා කියන තැන හිත පිහිටන්න. එතකොට සංඝයා කියන තැන හිත පිහිටද්දී දැන් පින්වතුන් ප්‍රශ්න කළේ සංඝයාගේ ගුණයන් මොනවාද කියන කාරණේ. එතකොට සංඝයාගේ ගුණයන් අපි ප්‍රකාශ කරනකොට අපි මුලින් පටන් ගන්නේ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ කියලා. එතකොට සුපටිපන්න කියන ගුණය කියන්නේ මොකද්ද? සුපටිපන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයා සංසාර බය දැකලා, සංසාර බය දැකලා, කාමයන්ගේ නිසරුභාවය දැකලා එයා ගිහි ජීවිතෙන් අත් මිදිලා පැවිදි භාවයට පත් වෙනවා. තේරෙනවද? දැන් එයා පැවිදි භාවයට පත් උනේ කොහොමද? සංසාර බය දැකලා, කාමයන්ගේ නිසරුභාවය දැකලයි එයා පැවිදි භාවයට පත් වෙන්නේ. එතකොට මේ කාමයන්ගේ නිසරුභාවය දැකලා සංසාර බය දැකලා පැවිදි භාවයට පත් වුණ තැන සුපටිපන්නෝ ගුණය තියනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට සුපටිපන්න ගුණය තියෙන කෙනා ඊළඟට එයා තුළ ඇති වෙන්නේ මොන ගුණයද? උජුපටිපන්න ගුණය. උජුපටිපන්න ගුණය කියන්නේ මොකක්ද? එයා ඍජු මාර්ගයේ, නිවන් මාර්ගයේ උදෙසා දුක තුනී කරන මාර්ගය කියන ඍජු මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. තේරෙනවද? දැන් එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නේ ඇයි? සුපටිපන්න ගුණය නිසා. එතකොට සුපටිපන්න ගුණය තුල නැත්තම් එයා උජුපටිපන්න ගුණය ඇති වෙයිද? මොකද එයා සංසාර බය කාමයන්ගේ නිසරුභාවය දැකලා නැහැ. ඒ නිසා සුපටිපන්න ගුණේ ඵලයක් තුලින් එයා දැන් උජුපටිපන්න ගුණයට ආවා. ඒ කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනවා. එතකොට උජුපටිපන්න ගුණය තුලින් එයාට ඇති කරන්නේ ඊළඟ ගුණය මොකද්ද? ඥායපටිපන්න ගුණය. තේරෙනවද? එතකොට ඥායපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? එයා ඍජු මාර්ගය තුල ගමන් කරලා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා සම්මා සතිය සම්මා සමාධිය පරිපූර්ණ කරලා එයා සම්මා ඥානයන් සකස් කරගන්නවා. සම්මා ඥානයන් සකස් කරගන්නවා කියන්නේ එයා චුතූපපාත ඥාන පූර්වේ නිවාසානුස්සති ඥාන දිව්‍ය ශෝකද දිව්‍ය චක්කු එතනින් ගියාම සෝවාන් ඵල ඥානය මේ ආදී අධිගමයන්ට අදාළ වූ ඥානයන් සාක්ෂාත් කර. දැන් එතකොට එයා ඥායපටිපන්න ගුණය සකස් වුණේ කුමක් නිසාද? උජුපටිපන්න ගුණය නිසා. උජුපටිපන්න ගුණය සකස් වුණේ කුමක් නිසාද? සුපටිපන්න ගුණය නිසා. එතකොට සුපටිපන්න ගුණය නැත්තම් උජුපටිපන්න ගුණයක් ඇති වෙයිද? නැහැ. උජුපටිපන්න ගුණය නැත්තම් එයා තුල ඥායපටිපන්න ගුණයක් ඇති වෙයිද? නැහැ. දැන් ඥායපටිපන්න ගුණය ඇති වුණාට පස්සේ එයා තුල ඇති වෙන්නේ මොකද්ද? සාමීචිපටිපන්න ගුණය. සාමීචිපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? එයා සීලය තුල පරිපූර්ණ වෙමින් සීලේ ආනිසංසය ලෝකෙට කියනවා. එයා සමාධිය තුල පරිපූර්ණ වෙමින් සමාධිය ආනිසංස ලෝකෙට කියනවා. එයා ප්‍රඥාව තුල පරිපූර්ණ වෙමින් ප්‍රඥාවට මාර්ගය ලෝකයට කියනවා. දැන් මෙතනදී යා මුලින්ම මොකද්ද කරන්නේ? තමා පරිපූර්ණ භාවයට පත් වෙනවා. තමා සීලෙන් පරිපූර්ණ වෙලායි එයා සීලේ ආනිසංස ලෝකෙට කියන්නේ. තමා සමාධියෙන් ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙලායි සමාධියට ප්‍රඥාවට මාර්ගය අන්න සාමීචි පටිපන්න ගුණය. එතකොට සාමීචි පටිපන්න ගුණය ඇති උනේ කුමක් නිසාද? ඥාය පටිපන්න ගුණය නිසා. ඥාය පටිපන්න ගුණය නැත්තම් සාමීචි පටිපන්න ගුණය ඇති වෙනවද? නැහැ. ඥාය පටිපන්න ගුණය ඇති උනේ කුමක්ද? උජු පටිපන්න ගුණය නිසා. ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරපු නිසා යා සම්මා ඥානය සකස් කරගත්. එතකොට යා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කළේ කුමක් නිසාද? සංසාර බය දැක්කා, කාමයන්ගේ නිසරුභාවය දැකලා සුපටිපන්න ගුණය ඇති කරගත්තා. එතකොට මෙන්න මේ ශ්‍රේෂ්ඨ ගුණ හතරෙන් පරිපූර්ණ කෙනයි සංඝයා කියලා කියන්නේ. තේරෙනවද? එතකොට මේ ශ්‍රේෂ්ඨ ගුණයන් හතර පරිපූර්ණ වෙච්ච තැනදී මේ ලෝකේ උතුම්ම පුද්ගලයන් අට දෙනා අතරට ඒ අය ගැනෙනවා. කවුද මේ උතුම්ම පුද්ගලයන් අට දෙනා කියන්නේ? සෝවාන් මාර්ගයේ ඉන්න පුද්ගලයා, සෝවාන් ඵලය ලැබපු පුද්ගලයා, සකෘදාගාමි මාර්ගය සකෘදාගාමි ඵලය, අනාගාමි මාර්ගය අනාගාමි ඵලය, රහත් මාර්ගයේ රහත්. ඒ කියන්නේ මේ ලෝක ධාතුව තුල ජීවත් වෙන ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා අතරට මේ සංඝයා මේ කාරණා හතර පරිපූර්ණ වෙච්ච තැනදී ගැනෙනවා. එතකොට මේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් හතර දෙනාට බුදුරජාන් වහන්සේ කියනවා නිරේතුරුවම ආගන්තුක හැටියට ආවත් නොදන්වාවත් ආරාධනා කළාවත් අපි ඒ අයට සුදුරෙදි අතුරලා පුළුවන් උපස්ථානයන් ගෞරවයෙන් අපි ඒ අයට දක්වනවා. ඇයි? කුමක් නිසාද? අර පූර්ණ වූ ගුණයන් හතර නිසා. අර ශ්‍රේෂ්ඨ පුද්ගලයන් අට දෙනා අතරට සම්බන්ධ නිසා. ඒ නිසා ඒ අයට මේ ලෝකේ ඔබට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම අග්‍රම දේ දෙන්න පූජා කරන්න සුදුසුයි. ඔබ යම් බත් එකක් හදාගත්තා නම්, ආහාරයක් හදාගත්තා නම්, ඒ ආහාරයේ මුල්ම කොටස දෙන්න සුදුසුයි. ඔබ තන යම් ඔබ ළඟ යම් ශ්‍රේෂ්ඨ අග්‍ර දෙයක් තියෙනවා නම්, ඒ අග්‍රම දේ දීමට මහා සංඝරත්නය සුදුසුයි. ඒ වගේම බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ මහා සංඝරත්නයට දෙවියන්, බ්‍රහ්මයින්, මනුස්සයින් කියන මේ සත්පුරුෂ සෑම කෙනෙක්ම වන්දනා කරනවා. ඇයි වන්දනා කරන්නේ? අර ශ්‍රේෂ්ඨ ගුණයන් නිසා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා සංඝයා කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම පින්කෙත කියලා. ඒ කියන්නේ ඔබ වී බුසලක් වැපුරුවොත් වී බුසල නිසා ඔබ වී බුසල් 100ක් අස්වැන්න හැටියට ගන්නවා. එතන નિયમિત ඉලක්කයක් තියෙනවා. නමුත් සංඝයා කියන පින්කෙතේ ඔබ සංඝයාට බත්කටක් පූජා කළොත්, ඔබ මැරෙන වෙලාවේ සංඝයාට පූජා කළා වූ බත්කට සිහිපත් වුණොත් ඔබට කල්ප ගානක දිව්‍ය සැපයක් ලබන්න මෙපමණයි කියලා සීමාවක් නිමාවක් දක්වන්න බෑ. ඒ ඇයි? අර සංඝයාගේ තියෙනා වූ ශ්‍රේෂ්ඨ ගුණයන් නිසා. ඒ නිසා ඔබ මහා සංඝරත්නය අරමුණු කරගෙන බත් හැන්දක් පූජා කරගනිද්දී හරි, යම් පුංචි හෝ පිරිකරක් පූජා කරගද්දී හරි, ඔබ සංඝයා කියන අර්ථය මෙන්න මේ ආකාරයෙන් නුවණින් මෙනෙහි කරලා දකින්න ඕනේ. මේ සංඝයා කියන අර්ථය දකිමින් ඔබට මුණ ගැහෙන ඕනෑම ස්වාමින් වහන්සේ කෙනෙකුට ඔබ අවශ්‍ය දේ පූජා කරන්න, පූජා කරලා පින් රැස් කරගන්න, කොතැනකදීවත් ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු සොයන්න යන්න එපා. අපි ස්වාමින් වහන්සේලාගේ අඩුපාඩු සොයන්න යන තාක්කල් අපි සංඝයා කියන අර්ථයෙන් අපි බැහැරට යනවා. සංඝයා කියන අර්ථයෙන් අපි බැහැරට යනවා. මොකද ගිහි පින්වතුන්ලා හැටියට නිරේතුරුවම ඕගොල්ලෝ ආදර්ශයට ගන්න ඕනේ විසාකාව කොයි ආකාරයෙන්ද ජීවත් වුනේ. අනේ පිරිසිටිතුමා කොයි ආකාරයෙන්ද ජීවත් වුණේ? නකුල මාතා නකුල පියා කොයි ආකාරයෙන්ද ජීවත් වුණේ? උග්‍ර ගෘහපතිවරයා වේලුකණ්ඨකී නන්ද මාතාව කොයි ආකාරයෙන්ද ජීවත් වුණේ? කොතනකවත් විසාකා උපාසිකාව අනේ පිරිසිටිතුමා තමන්ගේ නගරයෙන් පිටට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට දන් දුන්නා, එහෙම නැත්නම් රහතන් වහන්සේලාට දන් දෙන්න ගියා, බණහන්න ගියා කියලා කොතනකවත් සූත්‍රයක සඳහන් වුණේ නැහැ. ඒ උපාසක උපාසිකාන් සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ ඒගොල්ලෝ නිරේතුරුවම ඒගොල්ලන්ගේ ගමට, ඒගොල්ලන්ගේ ගෙදර දානශාලාවට බුදුරජාණන් වහන්සේ වැඩිය වෙලාවක රහතන් වහන්සේලා වැඩිය වෙලාවට දන් දුන්නා. තේරෙනවද? ඒ ගමේ වැඩ සිටින තාක්කල් දන් දුන්නා. දන් දීලා ඉන්පස්සේ උන්වහන්සේලා නගරෙන් බැහැරට ගියා කියලා උන්වහන්සේලා හොයාගෙන පිටිපස්සෙන් ගිහිලා දන් දෙන්න ගියේ නැහැ. ඇයි? සංඝයා කියන අර්ථය හඳුනගත්ත කෙනා, සංඝයා පිළිබඳ සද්ධාව සකස් කරගත්ත කෙනා නිරේතුරුවම ඕනෑම ස්වාමින් වහන්සේ නමකට සංඝයා ආරමුණු කරගෙන දන් දෙන්න දක්ෂයි. බුදුරජාණන් වහන්සේ වැඩ සිටින වෙලාවේ, රහතන් වහන්සේලා වැඩ සිටින වෙලාවේ උන්වහන්සේලාට සංඝයා ආරමුණු කරගෙන දන් දුන්නා. උන්වහන්සේ නගරෙන් පිට වුණා කියලා උන්වහන්සේලා හොයාගෙන යොදුන් ගණන් හැතපුම් ගමන් යන්න ගියේ තමන්ගේ ගමට ආවේ, තමන්ගේ දානශාලාට ආවේ කුමන ස්වාමින් වහන්සේද? ඒ සෑම ස්වාමින් වහන්සේ නමක්ම අරමුණු කරගෙන සංඝයා අරමුණු කරගෙන ඒ උන්වහන්සේලාට දන් දුන්නා. එනිසා පින්වතුල්ලා නිරේතුරුවම අවබෝධය කරා යන්න ඕනේ නම්, පින ගැන මේ කියන්නේ අවබෝධය කරා යන්න ඕනේ නම්, මොකද පින කියන්නේ හුදු අනිත්‍ය වෙන සංස්කාරයක්. එනිසා අවබෝධය කරා සංඝයා කෙරේ අචල සද්ධාව කියන තැනට ඔබට යන්න ඕනේ නම් නිරේතුරුවම බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආකාරයට සෑම ස්වාමින් වහන්සේ කෙනෙක්ම සංඝයා හැටියට දකින්න දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? ඒක අපේ සද්ධාව ඇති කර ගැනීමේ මූලික ලක්ෂණයක් වෙනවා. දැන් කෙනෙක් හිතමු, අපි මෙහෙම හිතනවා. දැන් කෙනෙක් ඇවිල්ලා මට දානයක් පූජා කරනවා. දානයක් පූජා කරලා මං එයාට පින් අනුමෝදන් කරනවා. මං පින් අනුමෝදන් කරාම එයා සතුට සිතින් ගෙදර යනවා. ගෙදර යද්දී එයාට යාළුවෙක් මුණ ගැහෙනවා. යාළුවා අහනවා, මහත්තයා කොහෙද ගියේ කියලා. එතකොට කියනවා, මම අහවල් හාමුදුරුවන්ට දානයක් පූජා කරන්න ගියා කියලා. එතකොට ඒ මහත්තයා කියනවා, අයියෝ ඔය හාමුදුරුවන්ට දානේ පූජා කරන්න එපා, එයා දුස්සීලා, එයා බොරු කියන්නේ. එහෙම කියලා කිව්වට පස්සේ අර මහත්තයා මොකද කරන්නේ? ඒ මහත්තයා ඒක පිළි අරගෙන අර දානෙන් ලැබුවා වූ ආනිසංසත් පිනත් දෙකම නැති කරගන්නවා. ඒ කියන්නේ එයා වෙනස් වුණා. තේරෙනවද? වෙනස් වුණා. එතකොට තව මහත්තෙක් කෙනව දානයක් දෙන්න මට. එයාත් මට දානේ පූජා කරනවා. මං එයාට පින් අනුමෝදන් කරනවා. එයාත් පින් අනුමෝදන් වෙලා සතුටු සිතින් ගෙදර යනවා. ගෙදර යනකොට එයාටත් කෙනෙක් මුණ ගැහිලා ආනවා, ඔයා කොහෙද ගියේ කියලා. එයා කියනවා, මං අහවල් හාමුදුරන්ට දානයක් පූජා කරන්න. ඒ වෙලාවේ කියනවා, අපෝ ඒ හාමුදුරන්ට ඇයි දන් දුන්නේ? එයා සීලෙන් දුර්වලයි, එයා බොරු කියනවා කිව්වාම ඒ මහත්තයා කියනවා, ඒ ස්වාමින්වහන්සේ සීලෙන් දුර්වල වුණාට මට ප්‍රශ්නයක් නැහැ. මම සංඝයා ආරමුණු කරගෙනයි ඒ ස්වාමින්වහන්සේට දන් දුන්නේ. එයා වෙනස් වුණාද? එයා වෙනස් වුණේ නැහැ. කවුරුත් කිව්වා කියලා, යමක් දැක්කා කියලා එයා වෙනස් භාවයට පත් වුණේ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය තුළ අපි නිරේතුරුවම සංඝයා කියන අර්ථය අපි තුළ හිටියනම් අපිට ස්වාමින් වහන්සේලාගේ වැරද්ද කියන කාරණය අදාළ වෙන්නේ නැහැ. එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න සංඝයාගේ ගුණයන්, අර සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝයේ උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමීචිපටිපන්න ගිනිය, මේ උතුම් ශ්‍රේෂ්ඨ ගුණයන් නුවණින් දැකලා අපි මේ දන් හැන්දක් පවා පූජා කරන්නේ මේ ශ්‍රේෂ්ඨ ගුණයන්ට කෙලේ පූජාව කළා නම් ඒ පූජාවේදී ඔබ කාසාය කණ්ඩකටත් දෙන දාණය මහත්ඵල මහානිසංසයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ නොවීමට හේතුව, දුකට හේතුව වැටහෙන්නේ නැත්තේ ප්‍රධානම දේ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම සමනය නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. තේරෙනවද? දැන් දුක කියන කාරණේ අපි ඉස්සෙල්ලාම හඳුනාගන්න එපා. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙනවීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීමේ දුක. එතකොට මුලින්ම මේක දුක කියලා අපි හඳුන ගන්න ඕනේ. තේරෙනවද? එතකොට දුක කියලා හඳුන ගන්න අපිට තාම මේකට උපකාරය ධර්මයන් සකස් වෙලා නැත්තේ කුමක් නිසාද? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. තේරෙනවද? මේ කාරණා තුනයි උතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ නිසා පින්වතුල්ලා සෑම වෙලාවකම හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රය සොයාගෙන යන්න. එතකොට මෙතනදී කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද කියන කාරණය වැදගත් වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ කල්යාණ මිත්‍රයා නැත්තම් ධර්ම කතිකයා, ධර්ම දේශකයා කියලා කියන්නේ සංසාර බය ප්‍රකාශ කරන්නා කියලායි බුදුරජාන් වහන්සේ කියන්නේ. සංසාර බය ප්‍රකාශ කරන්නේ. අපි කියමු පින්වතුල්ලාට මිත්‍රයෙක් ඉන්නවා. එයා කියනවා, මෛත්‍රී බුදුරජාණන් වහන්සේ නොදක නිවන් දකින්න බෑ කියලා. එයා මිත්‍රයෙක් වෙන්න පුළුවන්. ඔබේ මිත්‍රයෙක් බව ඇත්ත. නමුත් එයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ නැහැ. තව කෙනෙක් කියනවා මේ ජීවිතයේ ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑ සතර අපායෙ මිදෙන්න බෑ කියලා. එයා මිත්‍රයෙක් වෙන්න පුළුවන්. නමුත් එයා කවදාකවත් කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. එනම් කල්යාණ මිත්‍රයා කියන්නේ නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කර සූත්‍රගත ධර්මයට අදාළව සංසාර බයත් කාමයන්ගේ නිසරුභාවය කියන කෙනාමයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම පිංගතුල්ලා කල්යාණ මිත්‍ර ඇසුර සොයාගෙන යන. හැකි සෑම මොහොතකම සද්ධර්ම ශ්‍රවණය කරන්න. තේන බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය නම් දේශනා කරන්නේ කවුද ස්වාමින් වහන්සේ කියන කාරණේ කොවිලාකවත් හිතන්නේ අවශ්‍ය නැහැ. තේරෙනවද? මොනම අවස්ථාවකදවත් කෙනෙක් කියන්නා වූ ධර්මයකට ගැටෙන්න යන්න අවශ්‍ය නැහැ. මොකද යමෙක් ධර්මය ප්‍රකාශ කරන්නේ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වෙලා තියෙන ප්‍රමාණය මත. තේරෙනවද? යම් කෙනෙක් දේශනා කරන ධර්මය තුළ ප්‍රඥාව පැත්ත දුර්වල නම් ඒ උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය. නැත්නම් උන්වහන්සේ බොරුවක් කියනෝ නෙමෙයි. උන්වහන්සේට දැනෙන්නේ තේරෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණයට තමයි උන්වහන්සේ ධර්මය ගලපන්නේ. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න කොයි ස්වාමින් වහන්සේ කොයි ආකාරයෙන් ධර්මයන් දේශනා කළත් ඒවට ගැටෙන්න යන්න එපා. ධර්මයේ හැටියට දකිමින්ම ඔබ නිරේතුරුවම සංසාර බය කාමයන්ගේ නිසරුභාවය කියන කාරණය මතුවෙන ධර්මයන්ම ජීවිතේට එකතු කරගන්න. තේරෙනවද? එතකොට නිරේතුරුව මෙහෙනම් මේ දුක කියන කාරණේ දුකට හේතුව ආරෂ්ඨාංගික මාර්ගය අපිට මතුවෙන්නේ නැත්තේ ඇයි? කල්යාණ මිත්‍ර ආශ්‍රය දුර්වලභාවය නිසා. ඊට අදාළ සද්ධර්ම ශ්‍රවණය නොහැසීම නිසා සහ අපි නුවණින් මෙනෙහි කරන අදක්ෂ නිසා. ඒ නිසාම අපිට මේ කාමයන්ගේ නිසරුභාවය දැනෙන්නේ නැහැ. ඇයි ඒ නිසරුභාවය නොදැනෙන්නේ? එක හේතුවක් තමයි අපි මේ කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාණක් මැරමින් ඉපදෙමින් එන ගමන. බුදුරයන් වහන්සේ දේශනා කරනවා පින්වතුල්ලා අම්මා තාත්තා නිසා බිරිඳ දරුවන් නිසා හෙළු කඳුළු මහසාගරයේ ජලයට වැඩි කියලා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා අර දඹදිව තියෙන කෝටු කෑලි ඔක්කොම එක ගොඩක් ගහලා මේ සෑම කෝටු කෑල්ලක්ම මේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩලා එක කෝටු කෑල්ල අයින් කළොත් මේ මගේ මේ ජීවිතේ අම්මා, මේ මගේ ගිය ජීවිතේ අම්මා, මේ මගේ ඊළඟ ජීවිතේ අම්මා කියලා බුදුරයන් වහන්සේ කියනවා කෝටු කෑලි ඉවර වෙනවා අම්මා තාත්තලා ඉවර වෙන්නේ නැහැ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේ මේ මම වාඩි වෙලා ඉන්න මේ ආසනය ප්‍රමාණය ගත්තොත් මේ ප්‍රමාණය තුළ මම 13,000 වතාවකට වැඩිය මෙතන මාව මිහිදන් කරලා තියෙනවා කියලා. එහෙනම් බලන්න සංසාරය කියන්නේ කොයිසා දීර්ඝ ගමනක් ආපු ගමනද? මේ සංසාරයේ ආපු දීර්ඝ ගමනේදී අපි සක්විති රජ වෙච්ච වෙලාවේ, සක්‍රයා වෙලා වෙච්ච වෙලාවේ, රජවරු සිටුවරු වෙලා වෙච්ච වෙලාවේ කොයිසානම් කාමයන් අත්විඳලා තියෙනවා නේද? සක්‍රයා කියන තැන දිව්‍යාංගනාව පිරිවරාගෙන කොයිසා කාමයන් අත්විඳින්නේ නැද්ද? එතකොට සක්විති රජුරුව වෙච්ච වෙලාවේ අපි කොයිසා කාමයන් අත්විඳින්නේ නැද්ද? රජවරු සිටුවරු වෙලා වෙච්ච වෙලාවේ අපි අන්තපුරයන් තියාගෙන ජීවත් වෙත පිරිසක් මේ අපි ඉන්නේ. එතකොට තිරිසන් ලෝක සතෙක් ගලන්න ඔය එක වඳුරෙක් එක්ක ඉන්න වඳුරු රැලේ එයාට භාර්යාව වෙච්ච වැඳිරියන් 25ක් 30ක් සමහරලාට ඉන්නවා. එක හරක් රැලේ හර පිරිමි සතාට භාර්යාව වෙච්ච ගෑනු සත්තු 50ක් 60ක් ඉන්නවා. ඒ කියන්නේ මේසා සංසාරේ කාමයන් තුල උද්දල් වෙලා කාමයන්ම ජීවිතයට එකතු කරගත්ත පිරිසක් අපි. තේරෙනවද? ඒ නිසා මේ කාමයන් තුලින්ම උද්දල් වෙලා අපු ගමනේදී අර සංස්කාරපච්චය විඥානං කියන ධර්මතාවය තුල නිරේතුරුවම අතීත සංස්කාරයන්ගේ රුවගුණ අපි තුල විඥාණයට සකස් කරලා දෙන්නේ කාමච්ඡන්දයන් වැඩෙන දිශාවටමයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම අපි තුල කාමයන් වැඩෙන සිත් සකස් වීම වේගවත්, කාමයන් හීන වෙන සිත් සකස් වීම දුර්වලයි. තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම තේරුම් ගන්න සංසාරයේ ආවා වූ මේ දීර්ඝ භව ගමනේ අපි වින්දා වූ අප්‍රමාණ දුක්ඛම් කටළු නිරේතුරුවම සිහිපත් කරන්න. සිහිපත් කළා මේ වින්දා වූ නිරේතුරුව මේ වින්දා වූ කාමයන්ගේ තියෙනා වූ නිෂ්ඵලභාවය සිහිපත් කරන්න. නිෂ්ඵලභාවය සිහිපත් කළා නිරේතුරුව ඔබ දකින්න මේ ලැබුවා වූ ජීවිතය කියන කාරණයට ලකුණු දෙන්න යන්න එපා. අපේ සමාජයේ හුඟක් දෙනෙකුට වෙලා තියෙන ධර්මයේ වැඩෙන්නේ නැති එකම දේ තමයි අපි හැම වෙලාවම හිතන්නේ මේ ජීවිතේ අපි ලැබුවා වූ දේ මේ ලබලා තියෙන සස්ත්‍රීකම දෙයයි කියලා. තේරෙනවද? මේ ලැබුවා වූ දේ පිළිබඳ අපි අප්‍රමාණ සෑහීමකටපත් වෙනවා. මේ ලැබුව දේ මේ සංසාරයේ අපි ලැබුවා වූ ශ්‍රේෂ්ඨම දේ තමයි අපි ලබලා තියෙන්නේ කියලා. එහෙනම් බලන්න ඔබ හිතනවා නම් ඔබ මේ ජීවිතේ ලැබුවා වූ ශ්‍රේෂ්ඨම දෙයයි කියලා. ඔබ සක්විති රජ වෙලාවේ හිටපු වෙලාවට මොකද්ද ඔබ කියන්නේ? ඔබ සක්‍රයා වෙලා ඉපදුන වෙලාවට ඔබ මොකද්ද කියන්නේ? ඔබ රජවරු වෙලා සිටුවෙල වෙලා ධන කුවේරෝ වෙලා ඉපදුන වෙලාවට ඔබ මොකද කියන්නේ? එහෙනම් ඒසා සස්ත්‍රීක තැන් අපි ලබලා අද මේ ලබාගත් දේ මොනතරම් තුට්ටු දෙකේ දෙයක්ද කියන තැනට අපි දාන්න වෙනවා. ඇත්තේ නද. මේ ලබාගත්තා වූ දේ සංසාරය ලබාගත්තා වූ දේවල් සමඟ සසදද්දී මේ ලැබුවා වූ දේ කොයිසා තුට්ටු දෙකේ දෙයක්ද කියන තැන්ට දාන තැනදිම අපේ සක්කාය දිට්ඨිය එතනදි සිඳෙන්නේ. තේරෙනවද? ඒ සක්කාය දිට්ඨිය සිඳෙන මොහොතේ තමයි අපි තුලින් අපිට ධර්මයක් මතු කරගන්න පුළුවන්. එහෙම නැතුව අපි හිතනවා නම් මේ ජීවිතේ ලැබුවා වූ දේ මේ භව ගමනේ ලැබපු ශ්‍රේෂ්ඨ දෙයයි කියලා දැකුවොත් අපිට කවදාකවත් මේක අතහර ගන්න හිතෙන්නේ නැහැ. එනිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න ධර්මය මතු කර ගැනීමේ අදක්ෂභාවයක් තියෙනවා නම් අර අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එතනින් තමයි ඔබ දකින්නේ සංසාරේ ලැබුවා වූ මේසා කාම සම්පත් පසු කරගෙන ආපු ගමනක නැවතීමක් තමයි අපි මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙන්නේ. එනිසා නිරේතුරුවම මේ කාමයන්ගේ අතීතයේ ලැබුවා වූ කාමයන්ගේ නිසරුභාවය දැකලා මේ මොහොතේ ලබන්නා වූ කාමසිත් යටපත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? මොකද අපි උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මේ මොකද කරන්නේ? භාවනාවක් කරන්නේ. දැන් භාවනාව කියන්නේ මොකද්ද? වැඩෙනවා. වැඩෙනවා කියන අර්ථයයි භාවනා කියන්නේ. ඔබ මෛත්‍රිය වඩනවා නම් ඒක මෛත්‍රී භාවනාව වෙනවා. ඔබ බුදුගුණ වඩනවා නම් ඒක බුදුගුණ භාවනාව වෙනවා. ඔබ ධර්මයේ ಗುಣ වඩනවා නම් ඒක ධර්ම රත්නේ ಗುಣ වඩන භාවනාව වෙනවා. ඒ වගේ ඔබ ලෝභ ద్వේෂ මෝහ වඩනවා නම් ඒක ලෝභ ద్వේෂ මෝහ භාවනාවක් බවටයි පත් වෙන්නේ. තේරෙනවද? ඔබ නිරේතුරුව වඩන්නේ ලෝභ සිතක් නම් දරුවා නිසා, බිරිඳ නිසා, රැකියාව නිසා, ව්‍යාපාරය නිසා. ඒ නිසා ඔබ ద్వේෂය වඩනවා නම් ඔබ නිරේතුරුව භාවනාවක් කරමින් ඉන්නේ. මොකක්ද ඒ භාවනාව? ලෝභ ద్వේෂ මෝහ භාවනාව. තේරෙනවද? එහෙනම් දැන් භාවනාව කියන දේ අපිට නුහුරු දෙයක්ද? අපි භාවනාවක් කරමින් ඉන්නේ. තේන සෑම කෙනෙක් දැන් එක මහත් එක් ඉන්නවා. එයා උදේට රැකියාවට යද්දි නෝනාට කියනවා මං අද හවස වෙනකොට රුපියල් 25000ක් අරගෙන තමයි. එයා හවසට රුපියල් 25000ක් අරන් එනවා අනිවාර්යෙන්. නමුත් බලන්න එයා රුපියල් 25000 හවසට අරන් එන්න එයා දවසේ පැය 8 තුල S2 අරගෙන ලෝභ ද්වේෂ මෝහ භාවනාව කොච්චර කරන්නේ නැද්ද කියලා නේද? ලෝභ ද්වේෂ මෝහ භාවනාව S2 අරගෙන පැය 8ක් කරලා එයා හවසට රුපියල් 25000ක් අරන් ගෙදෙට එනවා. ඇවිල්ලා අපි ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ භාවනාවක් වැඩෙන්නේ නැහැ කියලා. ඒක ඇත්තක්ද? භාවනාවක් වැඩෙනවා. නමුත් වැඩෙන්නේ මොකද්ද? ලෝභ ද්වේෂ මෝහ භාවනාව. S2 අරගෙන පැය 8ක් ලෝභ ද්වේෂ මෝහ භාවනාව වඩන්න අපිට පුළුවන්. නමුත් S2 පියාගෙන විනාඩි 10ක් අලෝභ ද්වේෂ මෝහ භාවනාවක් වඩන්න ඇයි එහෙම වෙන්නේ? සංසාරයේ අපි කාමයන් අත්විඳලා තියෙන පුරුද්ද නිසාමයි. ඒ කාමයන් අත්විඳලා තියෙන පුරුද්ද සංස්කාරපච්චය විඥාන කියන ධර්මතාවය තුළ අපේ සංස්කාරයන් ක්‍රියාත්මක භාවයට පත්වෙද්දී විඥානය නිරතුරුවම ක්‍රියාත්මක වෙන්නේ කාමයන්ට අදාළව තැනයි. එනිසා නිරතුරුවම ඔය කාමයන්ගේ ප්‍රශ්නය සිත සංවර වෙන්නේ නැත්නම් අපි නිරතුරුවම දක්ෂ වෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගයේ තව තව ශක්තිමත් වෙනවා. කොතැනකදීවත් ගැටෙන්න යන්න එපා. බණක් භාවනාවක් කරන්න ගියත්, සීලයක් සමාදන් වෙන්න ගියත්, පින්කමක් කරන්න ගියත් ගැටෙන හිතක් සකස් වුණා කියලා කොතනකවත් දුර්වල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. තේරෙනවද? නිරතුරුවම උත්සාහ ගන්න අතීතයේ කළා වූ ඒ අතීතයේ අපි රැස් කරලා තියෙන කාමච්ඡන්දයන් දිහා බලලා මේ මොහොතේ ඒ බාධක හිත අයින් කරලා නිරේතුරුවම ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන මාර්ගය තුල ඉස්සරහට යන්න. පෙර අකුසල් කෙන පසුතැවීමකින් තොරව ආර්ය මාර්ගයේ ගමන් කිරීම. දැන් ඔය කියනා වූ කාරණය නිරේතුරුවම අපි දකින්න ඕනේ මේ සිත කියන මාර්ය හැටියටමයි. තේරෙනවද? ඔක මාර හිතක්. කෙනෙකුට සකස් වෙනවා නම් මං අතීතයේ කළා වූ සිල්පද මිදීම් තියෙනවා, අතීතයේ කළා වූ අකුසල් තියෙනවා, ඒ නිසා මට ධර්ම මාර්ගයේ ශක්තිමත්ව වඩන්න බෑ කියලා අනිවාර්යයෙන් මේ හිත මාර්යා හැටියට දකින්න ඕනේ. ඒ හිත මාර්යා හැටියට දකින්න ඕනේ. තේරෙනවද? සද්ධාවේ දුර්වලභාවය නිසාමයි අපිට එවැනි උකටලීසිත් සකස් වෙන්නේ. ඒ නිසා නිරේතුරුව Taman දක්ෂ වෙන්න ඕනේ. මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ අර මනුස්ස ඝාතන 999ක් කරපු අහිංසක කුමාරයාත් අඟුලිමාල රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණායි කියන ශාසනයක් කියන තරම. ඒ වගේම අර අම්බ පාලිය කියන මගධ රාජ්‍යයේ හිටිය ප්‍රසිද්ධ ගණිකාවත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළායි කියන කාරණය අපි දකින්න ඕනේ. ඒ නිසා කොතනකදීවත් අතීතයේ කළා වූ අකුසල් වලට සිල්පද වලට බිය ඇති කරගන්න එපා. නමුත් ඔබ ආනන්තරීය පාප කර්මයක් සිද්ධ කළ තියෙනවා නම් එමත් නැත්නම් උපසම්පදා භික්ෂුවක් හැටියට සතර පරාජිකාවන්ට පත් වෙලා තියෙනවා නම් ඒවට විපාක නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඉන් මෙහා අපි අතින් වෙලා තියෙනා වූ සෑම අකුසලයක්ම අපි උපසම්පදා භික්ෂුන් වහන්සේලා නම් අපි ඇවැද්දෙසලා කරන්නා වූ විනය කර්ම කළා පිරිසිදුභාවයට පත් වෙනවා. ඉන් මෙහා ගිහි පිංගතුල්ලා අතින් කොතනකවත් සිල්පද බිඳීමක් අකුසලයක් සිද්ධ වුණා කියලා ධර්ම මාර්ගයට අවතීර්ණ මේ කිසිම බාධකයක් ඔබට නැහැ. ඔබ තුළ විශ්වාසයක් තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය කෙරෙහි විශ්වාසය තියන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය අර මනුස්ස ඝාතන 999ක් කරපු අඟුලිමාලට තිබ්බනම්, අර අම්බ පාලියට තිබ්බනම්, දේවදත්තට ඒ කරුණා ගුණය තිබ්බනම්, මා කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණය තියෙනවායි කියන විශ්වාසය ඒ තැන ඉඳලා අපි නැගී සිටින්න වෙනවා. නැගී සිටලා අපි චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මේ වෙසක් පුරපසළොස්වක පෝය දවසේ ඉඳන් මං අතින් වෙච්ච සෑම සිල්පද බිඳීමක්ම මං නිවැරදි කරගන්නවා කියන තැනදී ඒ සකස් කරගන්නා වූ චිත්තය කවදාක්වත් ඔබට බාධාවක් මතු කරගන්න ප්‍රශ්නයක් මතු වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම ඔබ අතින් අතීතයේ වෙච්ච සිල්පද බිඳීම් තියෙනවා නම් එක පැත්තකින් ඔබ ඒ බිඳුණු සිල්පද අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. මොකද මේ සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ රකින සිල්පදයේ විදර්ශනා නුවණින් දැකලා සෝවාන් ඵලයට පත් වෙන්නත් පුළුවන්. බිඳෙන සිල්පදයේ විදර්ශනා නුවණින් දැකලා සෝවාන් ඵලයට පත් වෙන්නත් පුළුවන්. රකින සිල්පදයෙන් රැස්ුනේ කුසල් සංස්කාරයක්. කුසල් සංස්කාරෙත් අනිත්‍යයි. බිඳෙන සිල්පදයෙන් රැස්ුනේ අකුසල් සංස්කාරයක්. අකුසල් සංස්කාරයත් අනිත්‍යයි. මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින තැන එයා උතුම් සෝවාන් ඵලය අවබෝධ කරගන්න. ඒ නිසා නිරේතුරුවම අතීතයේ වෙච්ච සිල්පද බිඳීමක් තියෙනවා නම් ඒ ගැන ගැටෙන්න යන්න එපා. තේරෙනවද? හැම වෙලාවම රකින්න සිල්පද ගැන හිතලා සතුටු වෙන. දැන් ඔබ කියන්නේ ඔබ සිල්පද පහක් ආරක්ෂා කරනවා, එක සිල්පදයක් බිඳිනවා. එතකොට ඒ සිල්පදයේ බිඳීම නිසා අපි නිරේතුරුවම ගැටෙමින් ඉන්නේ. ගැටෙමින් ඉඳලා අපි මැරෙන වෙලාවේ ගැටෙන සිල්පදේ මතක් වුණොත් අපි සතර අපායටයි වැටෙන්නේ. තේරෙනවද? දැන් අර බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට සර්පයෙක් පෙන්වනවා පිඹුරේ. පෙන්නලා කියනවා, මහණෙනි මේ සර්පයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච අදක්ෂ භික්ෂුවක් කියලා. මොකද කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් ආයුෂ. මේ උපසම්පදා භික්ෂුවක් හැටියට එදා ඒ ස්වාමින් වහන්සේ අවුරුදු 20000ක් ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කළා. S2 වගේ ප්‍රාතිමෝක්ෂය ආරක්ෂා කළා. දවසක් මේ ස්වාමින් වහන්සේ බෝට්ටුවකින් ගමනක් යද්දී පය ලිස්සලා ගහක අත්තක් අල්ලනකොට ගහේ කොලේ කැඩිලා එනවා. නමුත් ගහක කොලයක් කැඩීම උපසම්පදා භික්ෂුවකට ඇවතක්. ඒක තවත් උපසම්පදා භික්ෂුවක් හමුව ඇවත දේශනා කරගන්න වෙනවා. නමුත් එදා රාත්‍රියේ උපසම්පදා භික්ෂුවක් හමුුනේ නැහැ ඇවත දේශනා කරන්න. අර ස්වාමින් වහන්සේ ගැටෙන හිතෙන් ඉඳලා රාත්‍රිය අපවත් වෙනවා. අපවත් වෙලා සතර අපායටයි වැටෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා අවුරුදු 20000ක් රැකපු සීලයක් තිබලා රැකුණ බිඳුන එක සිල්පදයක් නිසා මේ අවාසනාවන්තයා සතර අපායට වැටෙන කියලා. එහෙනම් රකින සිල්පදය ගැන හැම වෙලාවෙම හිතන්න. බිඳෙන සිල්පදය ගැන ගැටෙන්න යන්නේ. ගැටෙන්නේ නැතුව රකින සිල්පද ගැන හිතලා සතුටු වෙන්න. සතුටු වෙන ගමන් බිඳෙන සිල්පදයන් නිවැරදි කරගන්න උත්සාහ ගන්න. ඒ උත්සාහ ගන්න ගමන් ඔබ නිරේතුරුව දක්ෂ වෙන්න. අතීතයේ සිල්පද බිඳීම් තියෙනවා නම් ඒවා නුවණින් මතකෙට අරගෙන ඒ සෑම සිල්පද බිඳීමක්ම අතීත පංච උපාදානස්කන්ධයක් කියලා යඩපත් කළා දාන. දැන් බලන්න අඟුලිමාල මිනි 999ක් මරලා බුදුරජාණන් වහන්සේ දෙන එක කමටහනින් මේ සියලුම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය බුදුරජාණන් වහන්සේ කියන අඟුලිමාල මම නැවතුණා ඔබ නවතින්න. එච්චරයි කියන්නේ වෙන දෙයක් කියන්නේ. මම නැවතුණා කියන්නේ මොකද්ද? මම සංස්කාර රැස් කිරීම නතර කළා. එනිසා ඔබ තාම සංස්කාර රැස් කරමින් භවයට යනවා. එනිසා ඔබ නතර වෙන්න කියන තැනදී අඟුලිමාල දක්ෂයා එයා හිතනවා මට නතර වෙන්න කියන්නේ මේ සංස්කාර රැස් කිරීම නතර කරනවා කියන තැන එයා සිතේ අනිත්‍යභාවයේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයේ දකින මොහොතේම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එනිසා නිරේතුරුවම ඔබේ සිල්පද බිඳීම් තියෙනවා නම් ඒ බව නිවැරදි කරගන්න. නිවැරදි කරගන්න ගමන් සෑම සිල්පද බිඳීමක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. ඒ වගේම ඔබේ අතින් අකුසල් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ අකුසල් නිරේතුරුවම ඔබේ මතකෙට එනවා නම් ඔබ ශක්තිමත් කුසලයක් තුලින් ඒ අකුසල් යටපත් කරගන්න. දැන් එක්තරා අම්මා කෙනෙක් විවාහක ජෝඩුවක් ජීවිතේ වයසට ගියේ විවාහක ජෝඩුවක් ඇවිල්ලා ප්‍රකාශ කරනවා ස්වාමින් වහන්සේ අපි තරුණ කාලේ අපේ අතින් ගබ්සාවක් සිද්ධ වුණා. නමුත් එදා අපි ධර්මය දැනගෙන හිටියේ නැහැ. නමුත් දැන් අපිට ඒ ප්‍රශ්නය නැවත නැවත මතක් කරලා නැවත නැවත පීඩා කරනවා. අපි දැන් මොකද්ද කරන්න ඕනේ? එතකොට ඒ මහත්මයාගෙන් අපි අහද්දී ඔබට මේ සිතුවිල්ල නැවත නැවත මතක් වෙනවාද කියලා? ඔව් කිව්වා. එහෙනම් මතක් වෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. මොකද මැරෙන වෙලාවේ සිත කියන්නේ මායයා නිරේතුරුවම අපිට අකුසලයක් මතක් කරලා දෙන්න පුළුවන්. එහෙනම් ඒ වෙලාවේ මහත්මයාට කිව්වේ එහෙනම් ඔබ ඔය ළමා රෝහලට යන ළමා රෝහලේ දැඩි සත්කාරකකේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය බෙහෙත් තේත් දෙන්නේ අම්මා තාත්තට වත්කමක් නැහැ. ඒ නිසා එවැනි මරණාසන්න දරුවෝ දෙතුන් දෙනෙක් තෝරගෙන ඒ දරුවන් ජීවත් වෙන තාක්කල් අවශ්‍ය පහසුකම් සපයන්. ඒ දරුවා ජීවත් වෙනවා දැකලා ඔබ චිත්තයක් ඇති කරගන්න මගේ අතින් නැති වුණ දරුවාට මං ජීවිතය දුන්න කියලා. නමුත් ඔබේ චිත්තය ඇති කරගත්තට පස්සේ ඔබ ඒ අතීතයේ කළා වූ වරද යටපත් කළ දාන්න දක්ෂ වෙන්න ඕනේ. නමුත් ඔබ ඒ දේ කරලා නැවතත් අතීතයේ වෙච්ච දේ මතක් කරන්න යනවනම් චේතනා හම්බික්කවේ කම්මං වදාමි වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා කළා වූ අකුසලය අර කුසලයෙන් යටපත් කළාට පස්සේ ආයිමත් ඒක මතකයට ගන්න අවශ්‍ය නැහැ. තමන් දක්ෂ වෙන්න ඕන එතන නැවතේ චේතනාවට නොයා. නමුත් චේතනාව නැවත සකස් කරගත්තොත් ආයිමත් අර අකුසලේ විපාකෙට එනවා. දැන් ඔබ හිතන්න ඔබ පාරක් ගහලා බල්ලෙක් නැත්නම් බලලෙක් මැරුණා කියලා. දැන් ඕක නිරේතුරුම අපිට මතක් වෙනවා. දැන් ඕක මතක් වෙනකොට තව තව බනහන්න ඕකමයි මතක් වෙන්නේ. අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා මේක යටපත් කරන්න ශක්තියකුත් එහෙම තියෙනවා නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? කොහේ හරි කන්න බොන්න නැති ඉන්න තැනක් නැති හරි බලු පැටියෙක් පූස් පැටියෙක් ගෙනල්ලා ගේ ඇතුළට ගන්නෙ නැතුව ඒ බල්ලාට පූසාට එළිය තියලා කන්න බොන්න දීලා ලොකු මහත් වුණාට පස්සේ ආවේ එළියට අරිනවා මගේ අතින් නැති වුණා වූ පූස් පැටියාට බල්ලාට මං ජීවිතය දුන්නා කියලා. දීලා කළා වූ අකුසලය මේ කළා වූ කුසලෙන් යා යටපත් කරලා දානු. එහෙනම් බලන්න දැන් අපේ අතින් අතීත සිල්පද බිදී වුණා නම් අකුසල් වුණා නම් එහෙනම් එකක් තමයි රකින සිල්පදේ ගැන හිතලා සතුටු වෙන්න. රකින සිල්පදේ ගැන හිතලා සතුටු වෙද්දී ඒ සතුට විසින්ම බිදෙන සිල්පදේ නිවැරදි තැනට ගන්න පුළුවන්. දෙක, බිඳුණු සිල්පද තියෙනවා නම් ඒවා අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දකින්න. තුන, කළා වූ ශක්තිමත් අකුසල් තියෙනවා නම් අලුතෙන් කරන්නා වූ ශක්තිමත් කුසල් තුලින් ඒ අකුසලේ යටපත් කළ දාන්න. එහෙනම් මේ අවස්ථා තුනක් තියෙනවා. අතීතයේ වැරද්දක් වුණා නම් අපිට නැවත නැගී සිටින්න. ඒ නිසා අතීතයේ මොන සිල්පද බිඳීම් තිබ්බත් ආනන්තරීය පාප කර්ම වෙලා නැත්තම් මොන සිල්පද බිඳීම් තිබ්බත් මොන අකුසලයන් සිද්ධ වුණත් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය ඔබට ඕන වෙලාවක සූදානම් ඔබව නැවත ධර්ම මාර්ගය තුල ශක්තිමත් කරන්න. දරුවන් සහ දෙමාපියන් සීතබා ගත යුතු දාම් කරුණු කිහිපයක්. දැන් අපේ ශාසනයේ සංකිච්ච පුංචි හාමුදුරුව දබ්බමල්ල පුත් පුංචි හාමුදුරුව එතනකොට රාහුල පුංචි හාමුදුරුව මේ සෑම කෙනෙක්ම මේ වයස අවුරුදු 10න් පල්ලෙහා වූ පුංචි සාමණේර ස්වාමීන් වහන්සේලා තේරෙනවද? ඒතකොට බලන්න ඒ සාමණේර ස්වාමින් වහන්සේලා තුලත් මේ ජීවිතයේදී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තිබ්බා. ඒ නිසා සෑම දරුවෙක්ම තේරුම් ගන්න ඕනේ තමන් තුල සැඟවුණා වූ අප්‍රමාණ කුසල් ශක්තියක් තියෙනවා කියලා. ඒතකොට දරුවන්ට මේ කාරණේ තේරුම් ගන්න බැරි නිසාම දෙමාපියන් මේ කාරණේ නිරතුරුවම සීපත් කරගන්න ඕනේ. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා කියලා. තේරෙනවද? මේ දරුවන් නිරේතුරුව අම්මා තාත්තාගේ මේ ගුණයන් නොදන්නා නිසාම නොදන්නා බව නිසාම දවසට අප්‍රමාණ වූ අකුසල් සංස්කාර මේ ප්‍රමාණයක් රැස් කරගන්නවා. ඒ නිසා දරුවන් මුලින්ම දක්ෂ වෙන්න අම්මා තාත්තා කියන්නේ මහා බ්‍රහ්මයා හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුනන්නේ. එතකොට මහා බ්‍රහ්මයා මේ ලෝකයේ දිහා බලන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරවලුනි. එතකොට මේ මහා බ්‍රහ්මයා මේ ලෝකයේ දිහා බලන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් ගෙනුයි අම්මා තාත්තා කෙනෙක් දරුවා දිහා බලන්නේ. යම් දවසක දරුවෙක් අම්මාගේ මව් කුසට ආවට පස්සේ ඒ කලල රූපේ පටන් 9 මාසයක් ඒ අම්මා ඒ දරුවා දරුගැබේ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා මේ ලෝකෙට බිහි කරන්නේ අම්මාගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන් නිසාමයි. ඒ දරුවා එතනින් ලෝකෙට බිහි කරලා පාසල් අධ්‍යාපනය දක්වා යොමු කරගෙන යන්නේ ඒ අම්මා තුළ තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්මයි. ඒ නිසා බලන්න අම්මා තාත්තා කෙනෙක් දරුවන් දෙස මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ගුණයන්ගෙන් බලද්දී ඒ දරුවා අම්මා තාත්තා දෙස ද්වේෂයකින්, වෛරයකින්, ක්‍රෝධයකින්, අකීකරුභාවයකින් බලනවා නම් ඒක කොයිසා කුසලයක් වෙනවද? එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දරුවන් නිසා අම්මා තාත්තාගේ නෙතට කඳුලක් ආවොත් ඒ කඳුල ගින්දරක් කියලා. ඒ ගින්දරක් වෙන කඳුලට කවදා හරි ඒ දරුවන් පිච්චෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද ඒ අම්මා තාත්තාගේ නෙතට ඒ කඳුල ගලන්නේ අම්මා තාත්තාගේ හදවතේ තියෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණයන් උණු කරමින් තමයි ඒ කඳුල ඒ නෙතකට එන්නේ. එනිසා දරුවන් නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ තමන් අම්මා තාත්තාට කීකරුව ජීවත් වෙන. තේරෙනවද? මොකද අධ්‍යාපනය ලබන කාලේ අධ්‍යාපනය කියන්නේ සංස්කාරය. දැන් අපි කියමු පන්ති කාමරයක ළමයි 50 දෙනෙක් ඉන්නවා කියලා. ඒ ළමයි 50 දෙනා උගන්වන්නේ එකම ටීචර් කෙනෙක්. ඉගෙන ගන්න එකම පාසලේ. උගන්වන්නේ එකම විෂය මාලාව. ලබන්න එකම පහසුකම්. මේ සියල්ලම සමවුණත් වාර අවසානයේදී එක දරුවෙක් පළවෙනියා වෙනවා, තව දරුවෙක් පනස්වෙනියා. එහෙනම් මොකද්ද මෙතන තියෙන්නේ? සංස්කාර 50ක එකතුවක් තමයි මෙතන තියෙන්නේ. සංස්කාරයන් 50ක එකතුවක් මෙතන තියෙන්නේ. ඒ නිසා අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ. පාසල් දරුවෙක් අධ්‍යාපනය ලබන කාලෙදී එයාව නිරේතුරුව කුසලයේ තුල ශක්තිමත් භාවයට පත් කරවන්න. මොකද කුසලයේ ශක්තිමත් භාවයමයි අධ්‍යාපනයේ තුල යාව ඉස්සරහට අරගෙන යන්නේ. ඒ නිසා කුසලයේ ශක්තිමත් භාවයේ දරුවා තුලින් වැඩෙන්නේ පළවෙනි කාරණේ තමයි දෙමාපියන් කෙරේ ඇති කරගන්නා වූ කීකරු භාවය. දෙක ගුරුවරුන් කෙරේ ඇති කරගන්නා වූ කීකරු භාවය. තුන්වෙනි කාරණේ තමයි නිරේතුරුව දිනපතා බුද්ධ වන්දනාවක යෙදීම. හතරවෙනි කාරණේ තමයි දරුවෙක් නිරේතුරුවම මෛත්‍රී චිත්තයක් ඇතිව ජීවත් වීම. අද මොකද සමහර දරුවෝ ටියුෂන් පන්තියේදී පන්ති කාමරයේදී අනිත් දරුවාගේ අධ්‍යාපනයේ වැඩිභාවය නිසා ද්වේෂය සකස් කරගෙන යන අවස්ථා වැඩි. මේ තරඟකාරීත්වය නිසා දරුවාත් නිරතුරුවම අනිත් දරුවා කෙරේ ද්වේෂයෙන් තමයි සකස් වෙන්නේ. එතකොට මෙවැනි දේවල් වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? දරුවා තුල නිරතුරුවම අකුසලයක් සකස් වෙනවා. අකුසලයක් සකස් වෙනකොට විපාක නොදුන්නා වූ අකුසල් මතුවෙලා එනවා. විපාක නොදුන්නා වූ අකුසල් මතුවෙලා එනවා. ඒ මතුවෙලා ඉදදී දරුවා තව තවත් අකීකරු භාවයන්ටපත් වෙලා අධ්‍යාපනයේ දුර්වල භාවයෙන්ටයි යන්නේ. ඒ නිසා නිරේතුරුවම දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ දරුවාව නිරේතුරුව මේ මාර්ගයේ වැඩෙන දිශාවට ගන්න. වැඩෙන දිශාවට ගන්නවා කියන්නේ මොකද්ද? දෙමාපියන්ට කීකරු භාවයට පත් කරනවා. එතකොට දරුවෙක් දෙමාපියන් කෙරෙහි දේශයක් අකීකරු භාවයක් ඇති කරගන්නවා කියන්නේ බලවත් අනතුරක් හැටියට දෙමාපියෝ දකින්න ඕනේ. මොකද බුදුරජාන් වහන්සේ ආනන්තරීය පාපකර්ම පණවනකොට ආනන්තරීය පාපකර්ම වලට මොකද්ද පළවෙනි කාරණේ? බුදුරජාන් වහන්සේගේ ලේසලවීම ආනන්තරීය පාපකර්මයක්. රහතන් වහන්සේ මැරීම ආනන්තරීය පාපකර්මයක්. සංඝ බේදය ආනන්තරීය පාපකර්මයක්. ඒත් ඊළඟට අම්මා තාත්තා මැරීම ආනන්තරීය. එනම් බලන්න ආනන්තරීය පාපකර්ම දේශනා කරනකොට බුදුරජාන් වහන්සේ රහතන් වහන්සේත් අම්මා තාත්තාත් එකතැන තමයි තියලා තියෙන්නේ. කියන්නේ රහතන් වහන්සේ මැරීමත් ආනන්තරීය පාපකර්මයක්, අම්මා තාත්තා මැරීමත් ආනන්තරීය පාපකර්මයක් නම් රහතන් වහන්සේ කියන තැනයි බුදුරජාන් වහන්සේ අම්මා තාත්තා කියලා තියෙන්නේ. එහෙනම් දරුවෙක් නොදැනුවත් භාවයෙන් හෝ අම්මා තාත්තාට අකීකරු වෙනවා, ද්වේෂ ගන්නවා කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට අකීකරු වෙනවා, ද්වේෂ ගන්නවා කියන කාරණේ. එනිසා ඒ නිසා දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ දරුවා තමන් කෙරෙහි ද්වේෂය සකස් කරන මොහොතක් පාසා දරුවා බලවත් අකුසලයක් තුළට යනවායි කියන කාරණේ දකින්න. නමුත් වර්තමාන සමාජයේ අම්මලා තාත්තලා මේ කාරණේ දකින්නේ නැහැ. ඒ අම්මලා තාත්තලාත් නිරේතුරුව හැසිරෙන්නේ දරුවා ද්වේෂයක් ඇති වෙන ස්වභාවයටමයි. නමුත් මේ ද්වේෂය තුළින් දරුවා කරගන්නා වූ අකුසලයේ දකින්නේ ඒගොල්ලෝ දක්ෂ නැහැ. ඒ නිසා සෑම අම්මා තාත්තා කෙනෙක්ම දක්ෂ වෙන්න ඕනේ තමන් නිසා දරුවා ද්වේෂයක් ඇති කරගන්න තැනට යනවනම් වහා මේකෙන් වළකින්න. මොකද ඒ ද්වේෂය දරුවා ඇති කරගන්නවා කියන්නේ රහතන් වහන්සේ කෙරෙහි ද්වේෂයක් ඇති කරගන්නවා කියන හා කරුණ සමානටම බලව. ඒ නිසා නිරේතුරුවම දරුවා තුලින් මෙන්න මේ අකුසල් වලට යා නොදී රැකගන්න නම් මුලින්ම අම්මා තාත්තා ආදර්ශමත් වෙන්න සිද්ධ වෙනවා. තේරෙනවද? එතකොට අම්මා තාත්තා මේ කාරණා තුල ආදර්ශ වෙන්නේ මොන කාරණාද? අම්මා තාත්තා තමන්ගේ අම්මා තාත්තාට කීකරු භාවය යුතුකම් ඉටු කිරීම අතින් දරුවාට ආදර්ශමත් වෙන්න ඕනේ. අම්මා තාත්තා තමන්ගේ ගුරුවරුන්ට වැඩිහිටිය ආදර්ශ වීම තුළින් දරුවාට ආදර්ශයක් වෙන්න ඕනේ. අම්මා තාත්තා දිනපතා තමන් බුද්ධ වන්දනාක යෙදීමෙන් පින්කම් කිරීමෙන් දරුවාට ආදර්ශයක් වෙන්න ඕනේ. අම්මා තාත්තා තමන් තාත්තයි අම්මයි අතර අඩු වශයෙන් මෛත්‍රිය ඇති කරගෙන, ගෙදර අය සමග මෛත්‍රිය ඇති කරගෙන, අල්ලපු ගෙදර අය සමග මෛත්‍රිය ඇති කරගෙන නිරේතුරුව මෛත්‍රී චිත්තයකින් දරුවට ආදර්ශමත් වෙන්න. එතකොට දෙමාපියන්ගෙන් ඒ ආදර්ශය සිද්ධ වෙන්නේ නැත්නම් දරුවාට කවදාකවත් ආදර්ශයක් ලැබෙන්නේ. ඒ නිසා නොදන්නා භාවය නිසා, නොදන්නා අම්මලා තාත්තලා නිසා අප්‍රමාණ දරුවන් අකුසලයන් කරා තමයි යන්නේ. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න දරුවාටත් මේ දුක කියන කාරණේ පහදලා දෙන්න. තේරෙනවද? දැන් එතකොට චතුරාර්ය සත්‍යයේ අපි දුක කියන කාරණයක් දරුවාට පහදලා දෙන දුක කියන කාරණයක් වෙනස් ආකාරයෙන් අපි දකින්න වෙනවා. දරුවාට දුක කියන කාරණේ පහදලා දෙන්නේ මොකද්ද? එතකොට දරුවාට දුකක් බවට පත් වෙන්නේ මොකද්ද? දැන් අපි බලන සමාජයේ දුක් විඳින අය කොච්චර ඉන්නවද කියලා. කම්කරු රැකියා කරන අය ඉන්නවා, පස් කපන අය ඉන්නවා, පාරේ වැඩ කරන අය ඉන්නවා, කසල එකතු කරන අය ඉන්නවා. ඒ අයට අගෞරවයක් කරනවා නෙමෙයි. එතකොට එතන තමයි සමාජයේ දුක කියන කාරණේ අපි එතන දකින්නේ. එතකොට ඒ අය මේ දුක අත් කරගත්තේ කුමක් නිසාද? දුකට හේතුව මොකද්ද? අධ්‍යාපනයේ ලබන කාලේ අධ්‍යාපනය ලැබුවේ නැහැ. අධ්‍යාපනයේ ලබන කාලේ අධ්‍යාපනය ලැබුවේ නැති නිසා අන්න අර දුක කියන කාරණේ ඒගොල්ලන්ට සකස් වුණා. එහෙනම් දරුවන් නිතරම සමාජයේ දෙස බලද්දී මේ සමාජයේ මනුස්සයා අත්විඳින්නා වූයේ ප්‍රාථමික තත්ත්වයන් නුවණින් දැකලා මේ ප්‍රාථමික තත්ත්වයන් ඇති කරගත්තේ අධ්‍යාපනයේ දුර්වල වීම කියන කාරණේ දකින්න ඕනේ. දැකලා අධ්‍යාපනයේ දුර්වල නොවි අධ්‍යාපනයේ ශක්තිමත් කර ගැනීමයි සැපයට හේතුව කියන කාරණේ දකින්න ඕනේ. එතකොට මේ සැපය ලබා ගැනීමේ මාර්ගය මොකද්ද? අම්මා තාත්තාට කීකරු වීම, ගුරුවරුන්ට කීකරු වීම, දිනපතා බුද්ධ වන්දනාවක් සිද්ධ කිරීම, නිරේතුරුව මෛත්‍රී චිත්තයකින් කටයුතු කරමු. එහෙම කරනකොට තමා තුළ නිරේතුරුවම කුසලයක් වැඩෙනවා. කුසල් වැඩෙන්න වැඩෙන්න අතීතයේ විපාක නොදුන්නා වූ කුසල් මතුවෙලා එනවා. එතකොට මේ අතීතයේ විපාක නොදුන් කුසල් මතුවෙලා එද්දී මේ මොහොතෙත් කුසල් වැඩෙද්දී නිරේතුරුවම අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සාක්ෂාත් බවට පත් වෙනවා. ඒ නිසා නිරේතුරුවම අම්මා තාත්තලා දක්ෂ වෙන්න පුංචි කාලේම දරුවා කරන සෑම යහපත් ක්‍රියාවක් තුළින්ම ආරෂ්ඨාංගික මාර්ගය මතුකල පෙන්න. තේරුණාද? මොකද සමහර අම්මලා දරුවෙක් ඇවිල්ලා අම්මා තාත්තට බඳිනවා. දරුවෝ ඇවිල්ලා අම්මා තාත්තට වැඳලා කියනවා පුතේ අම්මේ මට ආරෂ්ඨාංගික මාර්ගය කියලා දෙන්න කියලා. එතකොට අම්මා කියනවා අනේ පුතේ ඔයාට ආරෂ්ඨාංගික මාර්ගය වඩන්න බැහැ. ඔයාට ඕවා වැඩක් නැහැ කියලා දරුවා කියනවා. බලන්න ඒ දරුවා අම්මා තාත්තාට බඳිද්දි ඒ දරුවා තුළ මුළු ආරෂ්ඨාංගික මාර්ගයම වැඩුණා. තේරෙනවද? ඒ දරුවා අම්මා තාත්තාට බඳිද්දි ඒ දරුවා තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ අම්මා තාත්තාට සලකන්න කියන කාරණේ ඇති වුණා. ඒ කියන්නේ දරුවා තුළ සද්ධාව ඇති වුණා. එතකොට ඒ දරුවා අම්මාට බඳිද්දි එයා තුළ හිංසාකාරී චේතනාවක්, එහෙම නැත්නම් ද්වේෂ චේතනාවක්, නැත්නම් ලෝභ ද්වේෂ මෝහයක් ඇති වුණේ නැහැ. අවිහිංසා සිතින්මයි, අව්‍යාපාද සිතින්මයි වැඩුණේ. ඒ කියන්නේ සම්මා සංකප්ප වැඩුණා. දැන් අතනදී බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයට අම්මා තාත්තාට වන්දනා කරනකොට සම්මා දිට්ඨිය ඇති වුණා. අවිහිංසාව, එහෙම නැත්නම් අද්වේෂය ඇති වෙනකොට සම්මා සංකප්ප ඇති වුණා. ඒ වෙලාවේ ඒ දරුවාගේ සීලේ දුර්වලභාවය නැහැ. ඒ වෙලාවේ ඒ දරුවා තුළ සම්මා වායාමයක් නැති වෙනවා. ඒ කියන්නේ කළා වූ කුසලයා තව තව ශක්තිමත් කරගන්නවා. නොකළා වූ කුසලයක් එයා කරනවා. ඉන් පස්සේ බලන සම්මා සතිය සකස් වුණා. යා අකුසලයේ මොකද්ද, කුසලයේ මොකද්ද කියලා හඳුනගත්තේ ඒකයි අම්මාට වැන්දේ. ඒ මොහොතේ යා තුළ පංච නීවරණ යටපත් වුණා වූ හිතක්. නමුත් බලන්න අම්මා තාත්තාට ඒ දරුවා දන ගහලා වඳිද්දී ඒ දරුවා තුළ මුළු ආරෂ්ඨාංගික මාර්ගය වැඩුණා. නමුත් ඒ වැඩුණා කියලා දරුවා දන්නෙත් නෑ, අම්මා දන්නේ. අම්මා කියනවා පුතේ ඔයාට ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩක් නෑ, ඔයා ගිහලා පොතක් බලා ගන්න කියලා. ඒ නිසා නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ දරුවා කරන්නා වූ සෑම යහපත් ක්‍රියාවක් තුළම. ආච්චිට සලකනවා වේවා, සීයට සලකනවා වේවා, පන්සල් ගිහිල්ලා පින්කමක් වේවා, ගෙදර බණක් දානයක් වේවා, අම්මා තාත්තාට වන්දනා කරනවා වේවා, මේ සෑම පින්කමක් තුළින්ම ආරෂ්ඨාංගික මාර්ගය තුළ විසිරවලා ඒ පින්කම මතු කරලා පෙන්වන්න. එතකොට පුංචි කාලේ ඉඳන් ගුරුවරයාට වඳිද්දිත්, තමන්ගේ අම්මා තාත්තාට වඳිද්දිත්, පන්සලේ පින්කමට යද්දිත්, බෝධි පූජාවක් කරද්දිත්, දරුවාට ඒක ආරෂ්ඨාංගික මාර්ගය තුළ විසිරලා දක්වලා පුතේ ඔබ මේ වෙලාවේ මේ උතුම් ධර්ම මාර්ගය වෙන ආරෂ්ඨාංගික මාර්ගයේ හිටියාය කියන කාරණේ මතු කරගත්තොත් එයාට පුංචි කාලේම ආරෂ්ඨාංගික මාර්ගය මතු කර ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා නිරේතුරුවම දෙමාපියන් දක්ෂ වෙන්න දරුවා කරන යහපත් ක්‍රියාවකදීත්, දරුවා කරන අයහපත් ක්‍රියාවකදීත් ආරෂ්ඨාංගික මාර්ගයම මතු කරලා පෙන්නලා ඒ දරුවා ආරෂ්ඨාංගික මාර්ගය තුළ තව ශක්තිමත් භාවයට පත් කරලා ශක්තිමත් දරුවෙක් හැටියට සමාජගත කිරීමේ වගකීම දෙමාපියන්ට තියෙනවා. පින්වතුන් සාදුකාරයක් දෙන්න, පින්වතුන් අප්‍රමාණ සතුටට පත් වෙන්න මේ මොහොතේ තෙරුවන් කෙරේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, කර්මයේ කර්මඵල විශ්වාසයෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් පංචශීලයේ සමාදන් වෙලා තෙරුවන් සරණ පිහිටලා ජීවිතය තුළින් අප්‍රමාණ වූ සැනසිල්ලක් අත්කරගත්තා. එනිසා කල්පනා කරන්න මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම පිංගතුල්ලා නමින් මිය පරලව ගොස් පින් බලාපොරොත්තුව ජීවත්වන යම් මෞදෙමාපියන් ඇතුළු යම් ඥාති පිරිස් වේ නම් ඒ සියලු දෙනා මේ පින් දකිත්වා සතුටු වෙත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයා මේ පින් දකිත්වා සතුටු වෙත්වා, දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනෙන් සැනසෙත්වා, දෙවියන්ගේ ආශිර්වාදයෙන් පිංගතුල්ලා කරන කියන ව්‍යාපාර රැකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු වේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත්වේවා, සෞභාග්‍යමත් භාවයට පත්වේවා කියලා දෙවියන්ටත් සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සබ්බීතියෝ විවජ්ජන්තු, සබ්බ රෝගෝ විනස්සතු, මාතේ පවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්චතු පිංගතුල්ලාට නිදුක් නීරෝගී සුපත්භාවය දීර්ඝායුෂ සැලසේවා සද්ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලය පිංගතුල්ලාට මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමට උත්තම ශක්තියක් වේවා සුපත් වේවා.